හොඳයි, හැම දිනටම තෙරුවන් සරණයි. හැම දිනාමත් ඉතාමත්ම ගෞරවයෙන් අපි සතියේ සඳුදා දිනයන්නේ සමාවෙන සතියේ ඉරිදා දිනයන්නේ කරන්න සජීවි ධර්ම සාකච්ඡාවට පිළිගනු ලබනවා. අද 2018 වසරේ ජූලි මාසයේ 15 වෙනිදා. ඉතින් දැන් ඔස්ට්‍රේලියාවේ සිඩ්නියේ වෙලාව දවස්සන් 10 පහුවෙලා විනාඩි 18ක් වෙනවා. ඉතින් විනාඩි 18ක් ප්‍රමාද වෙලා ඉතින් නමුත් හැම දිනම තම ගෞරවයෙන් පිළිගනිමින් මම සත්‍යත්වයට ආරාධනා කරනවා. සත්‍යත්වයනේ අද දවසේ ධර්ම සාකච්ඡාවට අපිට තථාගත ධර්මයෙන් බිනක් පහදා දෙන්න තිරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට අතිශයින්ම කෘතඥතා පූර්වක නමස්කාර කරමු. උන්වහන්සේ අපි ශාස්ත්‍රඥ වහන්සේ භාග්‍යතුන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ. දැන් මේ අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර එයත් ඊට අනුබද්ධ සාකච්ඡා මේ පහුගිය සතියේ මොල් සාකච්ඡා කලේ සීල විසුද්ධියෙන් ඊට පස්සේ චිත්ත විසුද්ධිය එයින් දිට්ඨි විසුද්ධිය කියන එක. ඒක රතුවිනීත සූත්‍රයට අනුරූපවම කතා කළා නොවේ. අපි වඩා අපිටම ලං වෙන්න බැලුවා. මම කියන එක්කෙනා කවුරු හරි කමඬ ඉන්නවනේ. අපි එයා කොච්චර මේක ඇතුලේ කැරකෙන විදිය දකින්නවාද? තමන්ගේ ආචාර ධර්ම කොච්චර නිබ්බාණයට අනුරූපව යනවාද? මා උනන්දු කරවන්නේ වහන්නට කියලා. නමුත් සාකච්ඡාව ඊට අනුරූපමයි යන්නේ. ඒකෙහිඳ ඒ ගැන ටිකක් අවධානය යොමු කරන්නට පුළුවන් නම් හොඳයි. සූත්‍ර එකක් කියලා කතා කරන්නේ නැතුව අපේම උනන්දුව සඳහා, නැත්තම් මේ කතා කරන්නාගේ උනන්දුව සඳහා ඔහු විසින් ඔහුම උත්තේජනයට පත් කරන සූත්‍ර වලට අවධානය යොමු වෙනවා. ඒක බෙදා හදා ගන්න හොඳයි කියලා හිතුවා. මේ මාර්ගයේ තව තීරණවන්නට සූදානම් අය නිසා හැමදාම ඉතුරු අප කියන්න ආසි අවුරුදු 7 8 10ක් නෙවෙයි 30 40 30 කියන්නේ හොඳ සිංහල බෞද්ධයෙකු වීමට නොවේ, හොඳ ගුරුවරයෙකු වීමට නෙවෙයි, අනිත් හයට වඩා හොඳ කෙනෙකු වන්නට නොවෙයි, ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වන්නට. බුදුහාමුදුරන්ගේ කාලෙම උන්වහන්සේ එක්ක සමීපෙම ඉන්න කෙනෙක් හැටියට. එතකොට අනිචාර පුත්‍රයන් වහන්සේලා මහා කච්චාන හාමුදුරුව, පුන්න මන්තාන් පුත්‍රගේ හාමුදුරුව, උපලවන්නා බද්ධ කච්චාන, ධම්ම දින්න වගේ ඇත්තොත් ඉන්නවා. ඉතින් අපි ඒ ඇත්තු අතරේ පුංචි ඇත්තු ඇත්තියන් තමා කියලා හිතාගේ ඒ ඇත්තන් පැත්තට නමස්කාර කරමින් අපි කොහේ හරි පැත්තක රාජගහ නගරේ හරි සාවත්‍ය හරි කොහේ හරි තැනක ඉන්න ගැට්ටුව හැටියට හිතල බලමු. සංයුත නිකායේ දෙන සූත්‍රයක් අස්සජී සූත්‍රය. මේක හොඳම කරුණු කීපයක් එන නිසායි, විශේෂ එකක් එන නිසායි මේක සාකච්ඡා කරන්න හිතාගත්. ඒකන් සමයම් භගවා භාග්‍යතුන් වහන්සේ එක් කාලෙක රාජගහේ විහරති. රාජගහ නගරයේ වේළුවනේ කලන්දක නිවාපි. බිම්බිසාර සේනි බිම්බිසාර මහරජතුමා හදලා දුන්න පන්සලේ ආරාමයේ. තේන කෝපන් සමයේන ඒ කාලයේ ආයස්ම අස්සජී. අස්සජී කියලා හාමුදුරු නම. කස්සපකාරාමේ විහෙරති. ඒ නමින් තියෙන කස්සපක කියන පන්සලේ ආරාමෙහි වැඩවාසය කරනවා. උන්වහන්සේ අසනීප වෙලා. ඒතු රේකාලින් නැත්තොත් අසනීප වෙන අධිකාරි වගේ මේක මතක තියෙන්න ඕන. අසනීප ශරීර තියෙන ඇත්තන්ට හොඳ දේවල් මේවා. ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ. ටිකක් නිමෙ හොඳටම ලෙඩ වෙලා ශරීරේ. අතකෝ යාස්ම අසජි උපට්ඨාකේ ආමන්තේ සුන්වහන්සේට උපස්ථාන කරන දෙනෙක් ඉන්නට ඇති. ඒත තුම් මේ ආවසෝ ඒ ඇත්තන්ට කතා කළ කියා මිත්‍ර භික්ෂුව බැරුණෙන්ද බුදුරජාණන් වහන්සේ ළඟට යන්න. ඒන භගවා තේන උපසං තමත. බුදුහාමුදුරින් දිහාවට ගිහිල්ලා මම වචනේන මං කිව්වා කියලා මගේ වචනෙනුත් භගවතුපාදේ ශිරසා වන්දත භාග්‍යතුන් වහන්සේගේ දෙපා හිස තියලා වඳින්න නමස්කාර කරන්න කියලා මෙහෙම කියන්න. අස්සජී භන්තේ භික්ඛු ආබාධිකෝ භන්තේ භාග්‍යතුන් වහන්සේ අස්සජී භික්ෂුව ආබාධිකෝ ආබාධිකයි දුක්ඛිතයි බොහොම දුකට පත්ලා ඉන්නේ බාල්ල ගිලානෝ දැඩිසේම ගිලන් වෙලා. මොකටම අසාධ්‍යයි. සෝ භගවතු පාදේ සිරසා වන්දති ඒ අස්සජී හාමුදුරුව භාග්‍යතුන් වහන්සේගේ දෙපා සිරසින් වඳිනවා ඒ වංච වදේට. මෙහෙමත් ඒතොර කියන සාදු කිර භන්තේ භගවා යේන අස්සජී භික්ඛු තේන ප්‍රසංකමතු අනුකම්පං උපාදාය. ඒ අස්සජී භික්ෂුවට අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ ඒ අත්තා ළඟට වඩින්න සේක්වා කියලා ආරාධනයක් කළා. අකරන්දි කියලා කිව්වා. එතකොට ඒතු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ පණිවිඩය ඉල්ලසින්ම කිව්වා කියලා මේ බුදුහන්ට ආරාධනාව කළා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වෙනසේකයි හා මම ඉන්නම් කියන්නේ අදිවාසීසි භගවතුන්හි භාවයේ වෙන ආරාධනාවක් තියෙනවනම් කියන මට ගමනක් යන්න තියෙන නැත්නම් දානකිට යන්න තියෙන පිළිගත් ආරාධනාවක් තියෙනවා කියලා කියන නැත්නම් නිසද්ද වෙනවා. ඒ නිසද්ද භාවයෙන් ඒ උන්වහන්සේ ඒ ආරාධනාව උතුර පිළිගත්තා. භාග්‍යතුන් වහන්සේ හවස එදාහල් කටයුතු ඉවර කරලා හවස නිදහස් වෙලාවේ යේනායස්ම අස්සජි තේනුද සංකමි භාග්‍යතුන් වහන්සේ තත ඒ අස්සජි හාමුදුරුව ළඟට වැඩියා. අද්දසාකෝ ආයස්ම අස්සජි භගවන්තං දුරතෝ ආගච්ඡන්තං. අස්සජි හාමුදුරුව දැක්කා භාග්‍යතුන් වහන්සේ ඈතම වඩිනු. විස්වාන මංචකේ සමෝදේසි ඇඳෙන් නැගිටින්ද හැදෝ උන්වහන්සේට ගෞරවය සඳහා. අත්කෝ භගව ආයස්මන්දං අස්සජින් ඒතදෝචේ තුට අස්සජි හාන්ට භාගිතුන් වහන්සේ කීවා අලං අස්සජී අවශ්‍යනය අස්සජී මාත්වම් මංචකේ සමෝදේසි ඇඳෙන් නැගිටින්ට අවශ්‍ය නැහැ. සන්තිමානි ආසනානි පඤ්ඤත්තානි මත මේ ආසන පනවපු ආසන තියෙනවා තත්තහන් නිසීදිස් මං එහි වාඩි වෙන්නම්. නිශීදි භගව පඤ්ඤත්තේ ආසනේ විභාග්‍යතුන් වහන්සේ කවුද භාග්‍යතුන් වහන්සේ කියන්නේ? අපි තාම ආදරෙන් ගෞරව කරන අපේ ශාස්ත්‍රඥ මහන්සේ. ඒක හොඳට මතකෙ තියෙන්න ඕන. කතන්දරේටත් වඩා මං කිට් වෙන්න ඕන. අපිත් එතන හිටියා වගේ කියලා හිතෙන්න ඕන. නිසීදි භගව පඤ්ඤත්තේ ආසනේ නිසජ්ජකෝ භගව ආයස්මන්තං අස්සජින් ඒතද වෝච. අස්සජිහාන්ත භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා. කච්චිතේ අස්සජි කමනියන් කච්චියාපනීය. ඒ අහන ප්‍රශ්න දන්නවා අපි අහලා තියෙන නිසා. කොහොමද ඉවසන්න පුළුවන්ද? කැමැ බීම ගන්නට පුළුවන්ද? වේදනාව වැඩිද අඩුද? වැඩි වෙනවද අඩු වෙනවද? එතකොට ඉතින් සාමාන්‍ය උත්තර දෙන්නේ මේක වැඩි වෙන බව තමයි පේන්නේ. දිනෙන් දින අස ආබාධය උස්සන්න වෙන බවයි පේන්නේ කියලා කිව්වා. බුදුහාමරේ මහව කොහොමද කියලා අහනකොට ලේ අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙන බව පේනවද? සනීප වෙන බව පේනවද? වැඩි වෙන බව පේනවද? එතුණුමාද කියන්නේ මට වැඩි වෙන බව පේන්නේ. ඒතර බුදුරජාන් වහන්සේ ඔන්න අපේ කතා ඔයතුකාවක් මේ ධර්ම සාකච්ඡාට සම්බන්ධෙන් තෝරනවා. අපේ අපිමයි අපටමයි මේක කියන්නේ. අපි අස්සජීලා කියලා හිතෙන්න ඕන. කච්චිතේ අස්සජී නෙක් කිංචි කුක්කුච්ඡං නකෝචි විප්පටිසාරු. මොනහරි කුක්කුස මං වැරද්දක් කළාදු වද්දෝ කියලා විප්පටිසාරයක් එහෙම එනවා. අපි සීලය ගැන කතා කරනට කීවා. මට මගේ අපි ඔය දැන් සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ හෘදේ සාක්ෂිය කොන්සෙන්ස් එක කියලා කියන්නේ මටම කාටවත් නෙවෙයි මම හුදෙකලාවේ ඉන්නකොට අපි බාරගත්ත සීලයත් එක්ක අනිත් මහ ලොකු ඒවා ගණන් ගන්න එපා දැන් හොඳ තමයි බාරගත්ත දෙයක් තියෙනවා ඒකේ පළුද්දක් වෙලා මට ඇඟිල්ලෙන් ඇනලා කියනවා වගේ කොනිස්සලා කියනවාද හා හා යා හදන්නේ නම් විපස්සනා ගැන කතා කරාන්ට සමතේ විපස්සනාවට හරවන කතායි කියන්නේ නමුත් ඔන්න ඔයා මෙන්න මෙහෙම මාර්ගයේදී බාධාවක් කරගෙන තියෙනවා. ඒක සමාව දෙන්න ඕනේ. ඉතර අපි ඒවා ඉගෙන ගත්තද? ඒකට පසුතැවෙන්න අඳා වැළපෙන එක නෙවෙයි. ඒ වගේ අයි විප්පටිසාරයක් විපිලිසර බවක්. අනේ මගේ අති මේක උනා නේද? අපෝයි මං ඒක හැංගුවා නේද කියලා හිතෙනවාද? තග්ගමේ භන්තේ අනප්පකං කුක්කුච්චං අනප්පකෝ විප්පටිසාරු. මට ලොකු ඒ වගේ විපිලිසර බවක් තියෙනවා. එයාට ලොකු පසුතැවිල්ලක් තියෙනවා. හැබැයි මේක මතකේ තියෙන්න ඕන දැන් මෙතන එයාගේ ශීලය විනාශ වීමක් ගැන නෙවෙයි කතා කරන්නේ. ඒතර බුදුහාරහන් ප්‍රශ්නේ. කච්චිපනතං අස යතා ශීලතෝද උපවදති. ඔයාගේ අපි අර දැන් කීවේ අර කොන්සෙන්ස් එක කියලා හෘදේ සාක්ෂිය කියලා එහෙම කියන්න බෑ මගේ ගැඹුරුම මානසින් මට චෝදනාවක් එනවා අනිත් ඇත්ත හොරෙන් මං කලා වෙන්න පුළුවන් එහෙම නෙවෙයි මන්ද සත්‍ය අවබෝධ මාර්ගයට පිළිපන්න මට එහෙම ඒවා තියෙනවා ඒවට අවංකව මොහොන දෙන්න වෙන උජුපටිපන්න වෙනවා කියන්නේ ඒකයි අනිත් ඇත්ත කියන එක නෙවෙයි මට මං ගැන ඇත්ත කියලා තියෙනවා අත්තා ශීලතෝන උපදති. එහෙම උපආදයක් චෝදනාවක් කරනවා ශීලයෙන්. බාරගත ශීලයෙන්. නැකෝ මං භන්තේ අත්තා ශීලතෝන උපදති. තුරස්සජහාඳු කියනවා නෑ. භාග්‍යතුන් වහන්සේ මට මගේ ශීලය මට චෝදනා කරන්නේ ශීලයෙන්. නෝචේ කිරතං අස්සජි අත්තා ශීලතෝ උපදති. සස්සජි ඔයාට ශීලයෙන් උපවාදයක් ශීල චෝදනාවක් නෙවෙයි නම් ඔයාගේ හදවත ඔයාටම කරන්නේ මේ මගේ වචන වලින් කියන්න හොඳේ අත කිංචතේ කුක්කුච්චං කෝචි විප්පටිසාරෝ මේ කුකුස නැස් පසුතැවිල්ල විපිලිසර බව එන්නේ කොහෙන්ද මොකද්ද උබ්බේ කෝහම් බන්තේ ගේලන්නේ පසම්බෙත්වා එතකොට අසජහ උදව් බුදුහාරයෙක කොහොමද කියන්නේ කියලා එහෙම ශීලයෙන් නෙවෙයි නම් භාග්‍යතුන් වහන්සේ ඉස්සරත් මම මගේ ලෙඩ බව මගේ රෝගී බව පස්සම්බෙත්වා පස්සම්බෙත්වා ඒව සමහන් කළා අපි දන්නවා පස්සම්බෙන් කාය සංකාරං අසසි සම්සි කියලා පස්සම්බනේ කරනවා කියන්නේ සමතේකටපත් කරගෙන ඒවා වැදෙන්න දෙන්නේ නැතු සහල්ලු බවට පත් කරගෙන ඒ එහෙම දෙයක් වුණාම පස්සම්බෙත්වා පස්සම්බෙත්වා කාය සංඛාරේ විහෙර විහරාමි. ඒ ලෙඩක් වුණාම ඒ ලෙඩ ඒ කාය සංඛාරය ඔන්න දැන් ඉබයි ඉගෙන ගන්න ඕන. දැන් මේ වචනේට යන්න එපා බයි ආනාපාන සතියත් එක්ක. නමුත් ඔළුවට දාගන්න මේ වචනේ. ඒ ගිලම් බව සමහන් කරගෙන සමහන් කරගෙන කාය සංඛාරේ විහරාමි. ඒ කාය සංඛාරයන් පස්සම්බනේ කරගෙන. එතකොට දැන් හිතන්න ඕන මොනවද කියලා. ගිලම් බව සමහන් කරගෙන. කාය සංඛාරයන් සමහන් කරගෙන. එතකොට ඔන්න ධර්මයේ දන්න ඇත්තෝ එතනින් හිතන්ද අපි මෙච්චර කාලත් පස්සම්බයන් කාය සංඛාරං අස්සසිස්සා මිසික්කති කියලා මොකද්ද හිතුවේ කියලා. සෝහන් සමාධින් නප්පත් ලබහ. ඒ වුණාට මත්ත සමාධිය ලැබෙන්නේ නැහැ. සස්සමයම් බන්තේ තන් සමාධින් අප්පත් ලබතු එවන් හෝති. සමාධිය මට නොලැබෙනකොට මට මෙහෙම හිතෙනවා. මේ බුදුහාම තමයි කියන්නේ ලෙඩ වෙලා ඒකට මේ මම කතා කරන වගේ කියනවා නෙමෙයි නේද බුදුහාම කියනවා බොහොම කිමින් බුදුහාමට යටත් කියනවා. නොචත්තාහම් පරිහාර මම මේ පිරිහීමක් නෙවෙයිද තොර මට. මම ලෙඩවෙල ඉන්නකොට කාසංකාරයන් මෙල පසම්බනය කරගෙන සමහන් කරගෙන ඉලම්බව සමහන් කරගෙන ඉන්නවා. ඒ වුණාට මට සමාධියක් ලැබෙන්නේ නැහැ. අපි ඔබට චෝදනා කරන්න මේ හිත දුවනවා ඒ වගේ ඒවටම අපි කියන්න. අන්න ඒ වගේ නම් මට තියෙනවා. අපිටම ගාව ගන්න දු. අපි ත්‍ස්සජී කියලා හිතින්න දු. එතකොට ආදේශ අනේ මම පිළිහිමත් නොයේද කියලා ඇටි හිතනවා කිව්වා. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ අක්ෂජිහාන්ට කියන ක්‍රිය දෙයට මතක තියෙනවා. ඊටි අක්ෂජී සමන බ්‍රාහ්මනා අක්ෂජී කවුරු හරි මේ ශ්‍රමණයෝ හරි බ්‍රාහ්මණයෝ හරි පැවිද්දෝ හරි නොපැවිද්දෝ හරි භාවනාවට නැඹුරු වෙන ඇත්තෝ. අපි ඒ මාගේ වචනේ පරියා. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන එක මට තේරෙනවා. එතකොට අරයා කියනවා මම ලෙඩ පොඩ්ඩක් සමහන් කරගෙන ලෙඩ අයි ජනවත් හිතන්නේ නැතු කාය සංඛාරයෙන් උත් සමහන් කරගෙන පස්සම්පණය කරගෙන ඉන්නවා. ඒ වුණාට මට සමාධියක් එන්නේ නැහැ. එතකොට මට හිතෙනවා නොචස්සාහම් පරිහාය මේ මම පිළිහීමක්වත් දෝ කියලා හිතෙනවා. ඔන්න බුදුහාමර දෙන උත්තරි. බුදුහාමර කියන්නේ කවුද? අපි අපේ අපි මේ ආර්ය මාර්ගයට පිවිසෙන්න අනුගමනය කරන උත්තරයන් වහන්සේය. අවවාදෙ මේ. ඒක මේක අපිට දෙන්නේ කියලා මට හිතෙනවා. යේතේ අස්සජී සමන බ්‍රාහ්මණං මේ ශ්‍රමණ බ්‍රාහ්මෝ බ්‍රාහ්මණෝ කියන්නේ ගිහි හරි පැවිදි හරි ස්ත්‍රී හරි පුරුෂ හරි සිවුරු දාගත්ත හරි හරි සිවුරු නොදා ඉන්න හරි සාරි ඇඳ ගත්ත අය හරි කලි සංකම් ඇඳ ගත්ත හරි ඕන කෙනෙක් සමාධි සාරක සමාධියම ඉහළයි කියලා හිතන ඒ වගේ ඇත්තු සමාධිය සාරයක් කරගන්න ඇත්තු සමාධි සාමාන්‍ය මහානකම කියන්නේ සමාධි මහානකමේ කෙලවර සමාධිය කියලා හිතනත් සමාධියම සාරය කියලා හිතනවා නම් කවුද සමාධියම තමයි ශ්‍රමණ භාවය කියලා හිතනවා නම් තේසං සං සමාධින් අපපිලබතං ඒවං හොත් එහෙම අයට තමයි සමාධියක් ලැබෙනකොට නොචස්සුම් මයම් පරිහාමි අනේ මේ අපි පිළිගෙනවා නේද කියලා හිතෙන්නේ එහෙම අයට එතකොට ඉතල බලන්නේ ඒ ඇඩ්ජෙක්ටිව්ස් දෙක ඒ විශේෂණ පද දෙක සමාධි සාරක සමාධි සාමාන්‍ය නොවේද මේ සවන්ද සිසලාගේ මේ ධර්ම සාකච්ඡා කතා කරන අය සහ එළුම් කන්දේ නැහැ කියලා හොඳට හිතලා බලන්න. අපිට ඒක ඒ පැත්තේ එව නේද අස්සජීහා මුදුරුවන්ගේ යුනිට් එකේම ඒ ක්ලබ් එකේ ඒ පිරිසේම නේද අපි කියලා දැන් හිතෙන්නු. වාසි නරක නෙවෙයි. සීලෙන් උන්වහන්සේ චෝදා කරන්න ලේඩ වෙලත් බුදුහාඳුරු බලන්න ගිය උතුම් කෙනෙක් නිසා වෙන්න ඕනේ. නැත්නම් ඔක්කොම ළඟට යන්නේ නැහැ නේ බුදුහාම. බුදු කෙනෙක් ඔක්කොම ළඟට යන්නත් බැ. මොනවා හරි විශේෂයක් තියෙන්න ඕනේ. අකරුණා නෙවෙයි වාසිකම. මහා කරුණාව යෙවෙන තැන. එතකොට බුදුහාම අහන ප්‍රශ්න අපි ගාතලින් අහලා තියෙනවා. ඒ නිසා මේක සාමාන්‍ය දෙයක් කියලා හිතන තරමට දැන් මේක නිකන් අත බිහ රෙදි කැල්ලක් වගේ උක අපි දන්නවා. මතක තියෙන්න ඕන නෑ ඒක උක දාලා තියෙන නැත්තම් අවන්නේ කියලා තියා අත බිහම ඒ වගේ. ඒක දන්නවා දැන් තියෙනවා. ඒ වගේ වෙන්න හොඳ නෑ. සංකින් මඤ්ඤස් ඔයා මොකද හිතන්නේ අස්සේ? දැන් ලෙඩ වෙල ඉන්නේ යාට දුමුසහාට රූපං නිච්ඡං වා නිච්ඡං රූප කියන தත්ත්වයේ නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නැත්ද පෙරලෙන දෙයක්ද රූප තියෙනවනේ දැන් ඔය තියෙන්නේ අපි හැමදාම කියන්නේ අපලඟ රූප තියෙනවා පාවිච්චි එම ශරීරයත් ඒ ශරීර ඇතුළේ බලන් දුන්න දැන් ධන හිතෙන් ඇතුළෙන් ආද ඇතුළේ ඇවිදල බලන්න අනේ චම්මා ඊට පස්සේ වේදනා වින්දන තියෙනවානේ දැන් වින්දන දැනෙනවානේ අපිට ඉන්න බවම වින්දනයක් ඇති දැනුන ශරීරේ වාඩි කරලා තියෙන ඇටි ඒකේ ස්ත්‍රිය තියෙන දෙයක්ද නැත්නම් හේතු නිසා පවතින දෙයක්ද ඊට පස්සේ සංඥා මතක තියෙනවා නම් අපිට නොයේ જાති මතකයි ඔළුව හරහා කෝටි ප්‍රකෝටි මතකයන් යනවා ඒව අල්ලා ගන්න ඒව අල්ලා ගන්න ඕන කුටුම තියෙන එකම જાතියක් ඊට පස්සේ සංඛාර වෙනස් જાති හදනවා සංඛාර එක එකනා ඕන හැටියට හදාගෙන සංඛාරය ඒවත් අපි එකම වර්ගය තමයි ඊට පස්සේ විඥානත්වයක් තියෙනවා දැනෙන බවක් තියෙනවා දැනෙන කියන වේදනාවම නෙවෙයි මං අවදිවත් ඉන්න බවක් මට තේරෙනවා පවතිනවා කියලා තේරෙන ගැතියි ඒක කොහොමද එතකොට ඒක අනිත්‍යයි කියලා දකින්න කියන එහෙම දැකලා අනිත්‍ය කියලා දැක්කහම එයා සත්‍ය අවබෝධයේ පැත්තට නැඹුරු වෙනවා. සත්‍ය අවබෝධයේ පැත්තට නැඹුරු වුණාම ඊපස් බුදුහාම කියනවා මතකද අපිට ධාතු විභංග සූත්‍රය කියන. අනේ ටික කියන. ඒ වින්දන ජාති, සංඥා ජාති, සංඛාර ජාති හට ගන්නවා. දැන් කියනකොට මේත් දන්න මොනවද කියලා අපි දැනගන්න ඕන. ඒ අනිත්‍ය වශයෙන් දැක්කහම එයාට සුඛ වේදනාවක් හෝ දැනෙනවා නම් ඊට පස්සේ දැන් සත්‍ය බෝධිය පැත්තට අනෙක් කෙනාට කියන්නේ එකට ගිහිල්ලා ඉන්න එක්කෙනාට. ඒකට අවතීර්ණ වෙන එක්කෙනාට. ස්වෙන් සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ දැනෙනකොට ඒක අනිච්චයි කියලා ප්‍රජානනයක් වෙයි. ඒකත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ ඒක අනබිනන්තිතාති පජානාති මට හොඳ වින්දනයක් උන්නේ ආවා. ඒක ප්‍රශ්න ඒක මේ කාය දිතරන් නෙවෙයි මනසින් වැඩ කරන විදි වෙන්න පුළුවන්. ඊදෙන කර්මාන්ත සඳහා වෙන්න පුළුවන්. හැකියාව වෙන්න පුළුවන්. දරදර වැඩ නිසා වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් එක නිසා වෙන්න පුළුවන්. ඕන එකක් නිසා එන වින්දනය. මොකද වින්දනය තමයි මට ඒක ස්ට්‍රෙස් එක තමයි මට දෙන්නේ ඊට පස්සේ ඩිස්ට්‍රෙස් එක. ඒක තමයි මට අභියෝගය හැටි එතකොට දැනගන්න කියන බුදුහාමුදුරු මෙතෙන් මේක මම ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඒක ඇතුළේ තියාගන්නේ නැහැ කියලා දැනගන්න. එතකොට සුඛ වේදනාවක් ආවත් දුක්ඛ වේදනාවක් ආවත් ඒ தත්ත්වයම් මාකෙටින් කියන්නේ මේ කියලයි මට ඕනේ කියන්න අර සමාධි සාරක එතකොට දුක්ඛ මාසුඛ වේදනාවක් ආවත් එක දැනගන්න ඕන ඒකත් එක්ක සම්බන්ධ නොවි ඒක එක්ස්පීරියන්ස් කරලා අත්දකලා විසංයුක්තෝ තං වේදේති ඒකත් එක්ක සම්බන්ධ නොවි ඒකින් සත්‍ය අවබෝධය කරගත්ත කෙනෙක් ඒක ඒ හරිය වෙන්නේ එතකොට ඒ ඇත්ත ඊළඟට බුදුහාමර කියනවා කාය පරියන්තිකම් වේදනම් වේදියමා ශරීරයක් තියෙන නිසා අපිට විඳින ලැබෙනවා ඒද විඳින ශරීරයක් තියෙන නිසා නේද මේ වින්දෙන් ටික ලැබෙන්නේ කියලා ඒක නවදී ඉන්න. ජීවිත පරියන්තික. ජීවිතයක් තියෙන නිසා වින්දන දැනෙන හින්දා මේ ජීවිතයක් තියෙන නිසා තමයි මේ වින්දන දැනෙන්නේ කියලා දැනගන්න. ඒතකොට සත්‍ය අවබෝධය කරගත්ත එක්කෙනා ජීවිතය අවසන් වුණාම ශරීරය අවසන් වුණාම සබ්බ වේදිතානි අදමින්දන් දිසානි සීති භවිසන්ති පජා මේ ශරීරය නතර වෙ මහ උද්දං ජීවිත පරියාදාන එයින් එහාට තුන ජීවිතය ඒ ජීවිතෙන් කෙලවර නිසා සබ්බ වේදිතානි හැම වේදිතයම එතෙන් ඉවරයි කියලා දැනගන්න ඒක හරියට දැන් මේ සත්‍ය අවබෝධය ගැන කියනගෙන කියන්නේ ඉන්ද්‍රක් තියෙනවා තෙල් තියෙනවා පහනක් තියෙනවා වැටියක් තියෙනවා ඒ නිසා ඒකපත් වෙනවා ඒ තෙල් ටික නැති වුනහම තිරේ නැති වුනහම ඒක නිවිල යනවා සිවුර නැති වුනහම ඒ විදිහට කාය පරියන්තික වේදනා ශරීරයක් තියෙන නිසා ලැබෙන වේදනා ශරීරයක් තියෙන නිසා ලැබෙන වේදනා කියලා දැනගන්නවා ජීවිතයක් තියෙන නිසාද ජීවිතයක් තියෙනානේ මේ හැමෝට අපි හැමෝටම ජීවිතයක් තියෙන මේක මායාවක් කියලා දැනගන්න ජීවත් වීමක් සිද්ධ වෙනවා අපි සංඥාවෙන් තමයි කියන්නේ ඕස්ට්‍රේලියාව ඒක එංගලන්තේ ඒක කැනඩාව ඒක USA ඒක ශ්‍රී ලංකාව ඒක නිව්සීලන්තේ ගොස් කියලා අපි ගන්නෙ ඒ විදිහට ඒකෙම නෝන අපිට එක්ස්පීරියන්ස් එක දැනෙනවා දැන් මේ සත්‍ය ජී කියලා කෙනෙක් ඉන්නා කියලා ඔහුට දැනෙන ඔහුට කියන්නත් බෑ ඒකත් විඥානයේ ඔහුට කියන එක දුන්නේ තර අපිට සම්මුතියෙන් කතා කරන්න ඕන නිසා නැත්නම් විඳන ප්‍රවාහයක් සංඥා ප්‍රවාහයක් සංඛාර ප්‍රවාහයක් විඳන ප්‍රවාහයක් යනවා ඒක උපාදින ස්වරූපයෙන් තියෙන නිසා ඔහු ඒක අභිනන්දනය කරනවා අජෝසානය කරනවා ඒක පිටකින් ඒ නිසා එතකොට බුදුහාරයෙන් දීක ඉවර කරන යාකෙම කියලා කාටික් ශරීරය වුණාම ඒ සබ්බ වේදිතානි හැම වින්දනයක්ම අනමිනන්දිතානි ඒක අගේ කරන්නේ නැහැ සීටි භවසන්ති පජානා ඒක සිහිල් වෙනවා කියලා දැනගන්න ඒ කියන්නේ ආය නාම රූප ගොන්න ආය මතු කරගන්න විඥානත් ඒක චිත්තපටියක් හරි දකින්න එපා දැන් මේ තත්ත්වයේ වෙන දෙයක් හැටියට පමණක් අපි දකිමු මේ සූත්‍රයේ කියන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ සමාධියක් එන්න ඇතුණාම අස්සජ්ජාවට පසුතැවිල්ලක් ආව එක ගැන බුදුහාම කිව්වේ සමාධිසාරක සමාධි සාමාන්‍ය සමාධියම සාමාන්‍ය ශ්‍රමණ භාවය කියලා හිතන සමා අදි මගේ කරනත් උතරයි ඒකන දුක්කෙන් එතකොට හැමතිස්සේම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤා කපල කපල කපල ලියලා ලියලා ලියලා බෙදලා බෙදලා බෙදලා කුඩු කරලා බලන්න වෙනවා අපට ඒකට අවධානය යොමු වෙන්න ඕනේ ඒවට අපි දන්නවා අවශ්‍ය ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා ඒකට මාර්ගයේ හැටේට ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි සීල ලේ අවශ්‍යයි කියලා අපි ඉගෙන ගත්තා. අය සීල හතරක් ගැන. ඊට පස්සේ චිත්ත පාරිශුද්ධිය ඇති කරගන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. දැන් ditthiye විසුද්ධියේදී අපි විශේෂයෙන් කතා කරා පච්චේ පරිග්‍රහ ඥානය කියලා. ඒවා දන්නා හේතුවක් සහ ඵලයක් ඇති වෙනවා. ඒකට අපි තවස් නමක් දුන්නා අපි දුන්නනේ අපි කතා කළා ඒ නමත් නාම රූප වෙන් කළ දැකීම කියලා නාම රූප පරිච්ඡේදය කියලා නාම රූප අයින් කළ බලන එක කියලා පළල බලන එක නාම රූප දෙක දෙපැත්තට දාලා බලන එක හරියට මේ වයර් එකක් බැටරි වලට දැන් කාලේ එහෙම නේ අපි වයර් දෙකක් ලයිට් එක තියෙන වයර් දෙක අරගෙන බැටරිය දෙක පැත්‍ර තියලා බලන්න කඳුපත් වෙන. අන්න ඒ වගේ. නාම රූප එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් වින්දන් ප්‍රවාහයන් එකතෙන්ද පටන් ගන්නවා. ඒක ඇතුලේ සිද්ධ වෙන. හැම විටම සිතවිල්ල එනකොට කොහෙන්ද ආවි කියලා හොයාගන්නේ, අල්ලාගන්නේ. අහු කරගන්නේ. මතු වෙනකොටම. ඒ විදිහට. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දැන් එතකොට අර තම චිත්ත පාරිශුද්ධියෙන් පස්සේ ඊට පස්සේ ditthi පාරිශුද්ධියට එන විදිහට මේව තමයි අවශ්‍ය જાත් සමාධියෙම නෙවෙයි තුර චිත්ත පාරිශුද්ධිය කියලා සමාධියේ සම්පූර්ණයෙන් හතරවෙනි ධ්‍යානෙ දක්වාම යන්න තතනන්නෙම නැතුව ඒක සම්මා සමාධි එක එහෙමමයි අපි 얘ගෙන තර්ක විතර්ක නෙවෙයි කරන්නේ අපිට මාර්ගයට බුදුහාමර කියන જાති මං කැමති ධර්මඥානයේ තියෙන පින්නතුන් පින්වැතියන් කල්යාණ මිත්‍රයන් සිටිනවා උනන්දු වීම සඳහා කාරණා ඉදිරිපත් කරන්න කතා කරන්න අපි ගෞරවණීය වූ තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාදයක් නමස්කාර වේවා සම්මා සම්බුදු සර සම්මා සම්බුදු සරණයි සත්‍යත්වමානි හොඳයි අපි සාකච්ඡාවට ලැබෙමු මම ඊටම ගෞරවයෙන් වාස්පට වෙන්න ජයතුමා තෙරුවන් සරණයි සත්‍යත්වමානි අප්‍රමාණ පින් මේ සූත්‍ර දේශනාව මතු කරාට කලකට පෙර අහලා තිබ්බත් අද නැවත අලුත් වීමක් සිද්ධ වුණා සම්බන්ධයෙන් හිතන විදිහත් ඒ වගේම ඔය ආකාරයෙන්ද මේ බලීෘති මෙතෙන්දී තේරුම් ගත් එක දෙයක් තමයි දැන් අපි සාමාන්‍යයෙන් යම් විදිහකින් හිත සමේක්ෂයකට පත් කරගෙන විදර්ශනාවට යොමීමක් වගේ බලාපොරොත්තුෙන් සාමාන්‍ය භාෂාවෙන් භාවනා කරනවා නම් හුඟක් වෙලාවට අපේ සිත විපිලිසර වෙනවා. විපිලිසර වෙන්න හේතු වෙන්නේම ඉන්ද්‍රිය අසංවරය කියන එක තමයි තේරෙන්නේ. ඒ කියන්නේ කලින් දවසේ කතා බහ කරපු දේවල් මත් නැත්නම් යම් දර්ශනයක් දැක්කනම් රූප වාහිනියකින් හෝ වාහිනියෙන් දැන් විතරම බැලෙන්නේ නැහැ. කොහොමත් ප්‍රචාලයේ හරහා එන දේවල් ඒ පිළිබඳව මනස දීමක් නිසා ඒ සමාධිය නැත්නම් හිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම අපහසුකම් ගැන තේරෙනවා. දැන් මෙතනදී මේ කියන විදිහට අස්සජි ස්වාමීන් වහන්සේට ඒ වගේ ඉන්ද්‍රිය සංවරයේ ඉන්ද්‍රිය අසංවරයේ මොහොතක වෙනත් සීලමය ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිවම මෙතනදී උන්වහන්සේ ප්‍රකාශයට පත් කරනවා. තේරුනේ මෙතනදී විශේෂයෙන්ම මේ කායික වේදනා නිසා යම් කිසි විදිහකින් බලපෑමක් කරන්නේ නැති කියලා මේ හිතේ කල්පසාවේ හොස්සා ගන්න බැරි කම. يعني සාමාන්‍ය පුරුදු ආකාරයකට ඒ විදිහට වෙන්නේ නැති උන්වහන්සේ කරන්න ඇත්තේ අර සම්පත පුරුයි ප්‍රශ්නා කියලා වගේ ආදී ප්‍රශ්න අපි දන්නවා මේ මාර්ගයට මේ දවොත් සත්‍ය අවබෝධ කර යන්න හැටි කියලා. එතෙන්ද විශේෂම කායික වේදනා නිසාම සමහර විට ඒ උද්දච්ච බවක් ඇති විසිරීම බවක් ඇති වෙන්නේ නැති කියලා. එතකොට මතක් වුණා ඇත්තටම දැන් අපි කතා කරනවා සීලේ කුමක් පිණිසද සමාධිය පිණිසයි. ඒ කියන්නේ සමාධි සංවත්තරික සීලය. එතකොට ඒ සීලේ මඩුවක් මෙතන නැති නිසා එතනදී තේරුණා සමාධිය ඊටේ සමාධියට උපකාර වෙනවා කියන්නේ ළඟම තියෙන හේතුව හැටියට කියලා මට හිතුණා. සීලේ විය යුතුයි ළඟම හිතුණා. ඊට අමතරව වෙනත් හේතු වුණොත් නැත්නම් වෙනත් කාරණා සමාධිය ඇතිවීම පිණිස යෙදෙනවා ඒකයි වේදනාව වගේ අමතර දේවල්. ඉතින් ඒ ටිකක් මත වුණා. ඉතින් මෙතෙන්ටි කියන්න තියෙන දේ තමයි ඇත්තටම අර සමාධියම බලාගෙන නම් ඉතින් අප දැන් ඒ කාලේ හිටපු බුදුජන මහන්සේගේ කාලේ හිටපු අනිකුත් ශාස්ත්‍රඥ මහන්සේලා එහෙමත් නැත්නම් බුද්ධකාරාම පුත්‍රයනි තුමන් මහන්සේලා සමාධියම තමයි මූලිකවම කෙලවර කොට වාසය කළේ. ඉතින් එතනමුත් තේරෙනවා මේ බුදුදහම තුළ සමාධිය ප්‍රශ්නක් තියෙනවා. නමුත් සමාධියම දෙවේ හරය කියන එක මේකෙන් හොඳට පැහැදිලි කරනවා. මොකද ඒක අහන ප්‍රශ්න ගැන බලුවම ඊට පස්සේ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය භාවය ගැන තමයි අහන්නේ. කියන්නේ ඒ ධම්ම විශ්ේ හරහා ඒ අවබෝධය කරා යෑමක් ගැන තමයි නැත්නම් විපස්සනා කරන යාමක් ගැන තමයි මෙතනදී අවසානයේදී කියවුනේ කියලා හිතනවා. ඒ වගේම අවදයක් තමයි මෙතනදී මතෙච්ච දෙයක් කියන්නේ අර සුඛ වේදනා කියන්නේ ඒ සත්‍ය අවබෝධය වුණාට පසුව සුඛ වේදනාවක් විඳිනවා නම් ඒක විසංයුක්තව විඳින කතියකුත් ඒ වගේම සියලුම වේදනා දුක්ඛ වේදනාවත් අදුක්ඛමස් වේදනාවත් ඒ වේදනාවෙන් විසංයුක්ත ඒ කියන්නේ නැවත ඇති කර ගැනීමට ප්‍රාර්ථනාවක් හෝ එපා මත මේ එපා කියන එකපත් නැතුව ඒ වේදනාව වේදනාව හැටියට දැකමින් ඒකෙන් විසංයුක්තව වාසය කරනවා. ඉතින් ඒකත් ඇත්තටම හිතනවා දැන් හුඟක් වෙලාවට අයිකුත් තර්ක විතර්ක කරනවා මේ කොහොමද සස්තේ නිරෝධයි නම් වේදනාවත් නිරෝධයි ඒ ආකාරයෙන්. එතකොට ඒ සියල්ලම බලනකොට තේරෙනවා මේ අටි සමුප්පාදය කියන්නේම අවිද්‍යා සංස්කාර වලින් පටන් ගෙන දුක ඇත් වෙන පැත්තක් ගැනමයි කතා කරන්නේ. මෙහෙම වේදනාවේ විස්මිත වස්තු කරන අවස්ථාවේදී පටිච්ච සමුප්පාදේ කොහෙත්ම යෙදෙන්නේ නැහැ. මොකද අවිද්‍යා සංඛාර ආදී වශයෙන් දුරුයි කියන්නේ. يعني ඒ වේදනාව වලින් විසංයුක්තව ඇත්ත ඇති හැටියට දකිමින් වාසය කරනවා. නමුත් ඒකට කාර්තනාවක් හෝ එහෙමත් නැත්නම් එපා වීමක් හෝ ඇලීමක් හෝ නැතුව ඒ ඇත්ත ඇති සැටින් මුලාවෙන් තොරව දැකීමක්ම වෙන බවක් මෙතනදී මත වෙනවා කියලා තේරුණා. මම හිතනවා මම කැමති අනිත්‍යයන් මිච්චෙන් දුනොත් අදහස් දැනගන්න මේ දේශනාව සම්බන්ධයෙන්. තෙරුවන් සරණයි. හොඳයි, අපි එහෙනම් වෙනත් කෙනෙකුට යොමුමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍යජිතමා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාටම. ඇත්තටම ජයන්ත මහත්මයා ගොඩාක් දුරට පැහැදිලි කරා සත්‍යජිතමා දේශනයෙන්. ඇත්තටම ප්‍රශ්නයක් නැති තරමටම තිබුණේ. ඒ පුංචි දෙයක් හිතට ආවා. මොකද මේ සමාධිය ගැන කතා කරනකොට සමහර තැන්වල සත්‍යජිතමනි කියනවා මේ විදිහට මේ ආනන්තරික සමාධිය නිබ්බාණයයි කියලා. ඉතින් එහෙම අහලා තියෙනවා. සමහරක් කාලවලට ජාතපතකේ වගේ මේ සමාධිය බලාගෙනම කෙනෙක් භාවනා කරනවා කියන්නේ සමහර විට ඒ අදහසින්ද කියලා හිතට ආවා. මොකද මේ ආනන්තරික සමාධිය ඇති කරගන්න නම් දැන් අපි සාමාන්‍ය විදිහට හිතුවොත් අපි දේශනාවේ තිබුණු කරුණුත් අරගෙන අර මුලින්ම ඇහුවනේ තථාගතයන් වහන්සේ වරදක් කළා කියලා එහෙම සැකයක් එනවද කියලා. එතනදී අපිට හිතන්න පුළුවන් නේද මේ සීලේ අඩුපාඩුවක් තිබුණොත්. සීලේ අඩුපාඩුවක් කියන්නේ පංසිල් පද කැඩුනා ඒ වගේ හිතන එක නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට තමන්ට තමන් අවංකද කියලා තේරුම් ගන්න තියෙනවා නම් ඒ විදිය සැකයක් එන්න විදියක් නැහැ කියලා හිතෙනවා. එහෙම නැත්නම් එවැනි අවස්ථාවක හිත සමාධිගත කරගන්න වීර්ය වඩනකොට උගක් වෙලාවට අර විදියට ජයන්තමත් වෙච්චිවේ ඒ දේවල් තමයි හිතට එන්නේ කියලා. පංච නීවරණ කියලා අපි සාමාන්‍යයෙන් ධර්ම භාෂාව හිතට අරගෙන කිව්වොත් පංච නීවරණ කියලා මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, තීන මිද්ධ ඔය පහෙන් එකක් නිසා තමයි නිතරම සමාධිය නැති වෙන්න හේතු වෙන්නේ කියන එක. ඉතින් සමාධිය නැති වුණාම ඒකට පසුතැවිල්ල එකතු වුණොත් එතනින් එහාට මම හිතන විදිහට සමාධිය නැවත ලබා ගැනීම අපහසු වෙනවා කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ පසුතැවීම වෙනුවට ඒක ගැන බලලා ඇයි මේකට හේතුව මොකද තථාගතයන් වහන්සේ අපට දේශනා කරලා තියෙන හැමදේම ඇති වෙන හැටි බලන්න කියලානේ. ආපස්සට ගිහිල්ලා බැලුවොත් Tamanthama දැක්කන්න තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ මෙන්න මේක නේද මගේ සමාධිය කැඩෙන්න හෝ සමාධිය නොලැබෙන්න හේතුුනේ කියන එක. ඒක Tamanthama තේරුම් ගන්න පුළුවන් අවස්ථාවකට එනවා කියලා හිතෙන්නේ සතිය සුපතිත්තිත තත්ත්වයට ආවහමයි කියලා. අපි දන්නවා ඒ සතිය ටිකෙන් ටික වැඩිලා ඉන්ද්‍රියක් වෙලා බලයක් වෙලා ඒ ආදි වශයෙන් බොජ්ජංගයක් තත්ත්වයට වැඩෙන්නකොට එතකොට ඇත්තටම ආනන්තරික සමාධිය වගේ සතිය කියන එකත් අපිත් එක්කම යන දෙයක් වෙනවනේ. අනේ ඒ එතකොට වගේ තමයි මේ දේවල් දකින්න පුළුවන් වෙන්නේ කියලා හිතෙනවා. එවැනි තත්ත්වයකට සතිය බලවත් වුණොත් කෙනෙකුට ඒ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම සත්‍යජිතුමා අපිට පැහැදිලි කරා මේ ශරීරයක් තියෙන නිසා නේද මේ වේදනාව. වේදනාව ඇත්තටම වේදනාවට සම්බන්ධ නොවි බලන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. අපි මොකද පටිච්ච සමුප්පාදයේ පැත්තේ පොඩ්ඩක් හිත යොමු කරොත් ස්පර්ශයක් ඇති වෙන තාක්කල් වේදනාවක් ඇති වෙනවනේ වින්දනයක්. එහෙමනම් ඒ එතුමා අපිට පැහැදිලි කරා මේ සත්‍ය අවබෝධය කරපු කෙනෙකුට විතරයි මේක මේ විදිහට බලන්න දකින්න පුළුවන් කියලා. ඒ මොකද ඒකට හේතුව වෙන්නේ ස්පර්ශය තියෙන තාක්කල් වින්දනයන් තියෙනවා කියන එක කෙනෙක් දකින්න ඕනේ. ඒ වගේම මේ ස්පර්ශය සලායතන කියලා දෙයක් Taman අරගෙන තියෙනවා නම් ඒවා ඒ එහෙම සතිමත් වෙන තාක්කල් මේක තියෙනවා කියන එක දකිනවා. ඔයාදී වශයෙන් අපි ක්‍රමක්‍රමයෙන් පටිච්ච සමුප්පාදයේ ඉහළට ඉහළට ගියොතින් අපිට තේරෙයි කවදාහරි මේ සියල්ලටම හේතුව මේ විඥාණය, මේ දැනෙන බව නිසා එකතු කරන දේවල්. ඇත්තටම නාම රූප කියලා කියන්නේ මොනවද කියලා අපි හිතුවොත් මේ විත්ත සුත මුත විඤ්ඤාත දකිනහන දැනෙන දැනගන්න දේවල්නේ ඔක්කොම නාම රූප කියලා අපි කියන්නේ. ඒකට මේ විදිහට මේ දැනෙන බව නිසා නේද මේක දැනෙන නිසා ගන්න නිසා නේද මෙහෙමයි කියලා ගන්න නිසා නේද කියන එක යම් කෙනෙකුට තේරුම් ගියොත් ඒක ඒ සකස් වීම දැක්කොත් එතකොට එවැනි කෙනෙකුට පුළුවන් වෙයි කියලා හිතනවා මේ විදිහට සම්බන්ධ නොවි වින්දනයක් දිහා බලන්න. එහෙම නැතුව අපි සාමාන්‍ය මෙහෙම බලන්න ඕනේ කියලා සංකල්පමේ වශයෙන් අරගෙන වින්දනයක් දෙනවා මා මේක නිසා නේද කියලා හිතුවට ඒ දේ සිදුවෙන්න අපහසුයි කියන එක තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් අනිත් කල්යනා මිත්‍රයන්ගෙන් සත්‍යජිතුමාගෙන් දැනගන්න කැමති. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි මහත්මී. ඔව්, සේන මහත්මිය ඔබතුමාට සම්බන්ධ එකතු වෙන්න. තෙරුවන් සරණයි. ඔව්, අද සත්‍යජිතුමාත් තව හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ජයන්ත මහත්මයාත්, චිත්‍ර රාජපක්ෂ මහත්මියත් තව හොඳින් අපිට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඒවට බොහෝ පිං. දැන් මෙතනදී මට තේරුණේ මේ ඒ දේශනාවෙදි මට තේරුණේ ඒ කියන්නේ මගේ පැත්තෙන් බලනකොට දැන් මම මගේ ළඟ තියෙන ගොඩක් දෙවික් පොයින්ට්ස් තිබුණාට ඒ දේවල් දැන් සමාධිය හොඳයි වුණාට සමාධියම නෙවෙයි මෙතන සමාධියේ ඔබ්බෙට යන එකක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ කියන එකයි මට මෙතන තේරෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන එකේ අනිච්ච දුක්ඛ අනාත්ම බැවින් හැටියටයි මට මෙතන තේරුම් ගත්තේ. දැන් මෙතනදී දැන් මට මේ මම දන්නවා මට ශරීරයක් තියෙනවා කියලා. නමුත් මට ඒ දැනුම හැමතිස්සෙම නැහැ. උදාහරණයක් ගත්තොත් මම සින්දුවක් අහන වෙලාවට මම කොහෙද ඉන්නේ, මම මොකද්ද, මගේ මේ අතක් තියනවද, කකුලක් තියනවද, ඔළුවක් තියනවද, මොකුත් තේරෙන්නේ නැහැ. අරකට යොමු වෙලා ඉන්නේ, සින්දුවට යොමු වෙලා ඉන්න තව මොකකට හරි තියනවා නම් තමන් ආස කරන දෙයක් ඒකට යොමු වෙලා තියෙනවා. ඉතින් මේ තමන්ගේ ශරීරය ගැන කියන එක පොඩ්ඩක්වත් පේන්නේ නැහැ මට නම්. මම දැන අනිත් ඇයට ඒක පේන්නේ නැහැ. ඒක පේන්න නම් ඇත්ත වශයෙන්ම පොඩ්ඩක් ඒ වෑන් ඈත්ලා පොඩ්ඩක් තමුන්ගේ පැත්තට යොමු වෙන්න ඕනේ. ඒව බලන්න නම් එහෙම බලන්න ඒ යොමු වීමම සීලයද කියන එකත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒක එහෙම බලන්න යොමු වීමම සීලයද කියන්නේ අර ඉන්ද්‍රයන්ට යොමු වෙන්නේ නැතුව අනිත් පැත්තට යොමු වීම. ඒකද මේ සීලය කියන්නේ. ඒකෙන් ඇති වෙන ඒකෙන් සංසුන් බවද මේ සමාධිය කියන්නේ. මේ සංසුන් බව නෙවෙයි මෙතන තේන මේ අල්ටිමේට් ගෝල් එක. අල්ටිමේට් ගෝල් එක නම් මේකේ මේ සදාකාලික නිර්වාණය කියන්නේ සම්පූර්ණ නිවීම කියන එක. ඉතින් ඒ අතින් බලනකොට මට තේරෙන්නේ මගේ හැටියට මට ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් ඒක තවම මට හරියට ගොනු නැහැ. මම මොකද්ද මෙතන කරන්න ඕන කියලා අරකින් පොඩ්ඩක් කරනවා, මේකෙන් පොඩ්ඩක් කරනවා, අර කරනවා, මේක කරනවා. නමුත් මේ වෙන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවද කියන එකත් මට සැකයක් තියෙනවා. ඉතින් ඒ විදිහ මට්ටමකයි මම ඉන්නේ. ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ කියපු විදිහට මේක අනිත්‍ය දුක්ඛ කියන්නේ මේක වෙනස් වෙනවා කියන එක දන්නවා. අහලා තියෙනවා, දන්නවා මේක ප්‍රතිසම වෙනස් වෙනවා, ඒක දුකයි ඒක. නමුත් ඒ කිව්වට ඒක මේ හිතට වැදිලා නෑ. මොකද මොකක් හරි රස කෑමක් දැක්ක ගමන් අර ඔක්කොම අමතක වෙලා මේක හොඳයි කියලා ඉබේම එනවා. ඒක මේ මම කරනවත් නෙමෙයි, ප්‍රඥාල ඒක දකින්නකොටම කටට කෙල වුණා ඉවරයි. ඒ විදිහ මට්ටමක මම ඉන්නේ. ඉතින් ඒ මට්ටමෙන් ඔබට යන්න නම් සෑහෙන දුරක් මට යන්න වෙනවා. ඉතින් මේ ක්‍රමය මේකමයි කියන එක තමයි මටත් පැහැදිලි වෙලා තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තේන මාත්මය මම ඇත්තටම ඔබතුමා උදාහරණයක් ගැන පොඩ්ඩක් හිතුවා. අර අපි හිතුවා ඔබතුමා මතක් කරා සින්දුවක් අහන වෙලාවේ කය පිළිබඳව දැනෙන්නේ නැහැ කියලා. එතෙන්දි මට හිතුණා මෙහෙම දෙයක් ඔක්කොට අපි හැමෝම වගේ අත්දකින්න දෙයක්. යම් කිසි වැඩක නිරත වෙනකොට නැත්නම් යම් දෙයක් ගැන හිතනකොට අපිට අනිත්‍යව නොදැනෙන ගතියක්. නමුත් තුඟක් කලවට බැලුවොත් අපි හිතපු ඉරියව්වෙමද ඒ දේ අවසානයේ ඉන්නේ කියලා සින්දුවක් අහනකොට වත් අපි තුම විනාඩි 3ක් කියලා. ඒ විනාඩි 3 පටන් ගන්න කොට හිතපු ඉරියව්වේද විනාඩි 3 අවසානයේ ඉන්නේ කියලා බැලුවොත් බොහෝ විට අපි වෙනස් වෙලා ඒක يعني අපි ඉරියව වෙනස් කරගෙන තියෙනවා. නමුත් මට හිතෙනවා සීලයට වඩා එතන සතිය කියන එක නොයෙදීම නිසා අපි يعني අතපය එහාට මෙහාට කිරීමේදී ඉරියව වෙනස් කිරීමේදී ඒ සීහිය ඒක අවයවට නොයෙදෙන නිසා අපිට ඒක දැනෙන්නේ නැතුව නිසා අපිට ඒක දැනෙන්නේ නැතුව මිසක් නැත්තම් ඒක සීලේ ප්‍රශ්නෙකුත් නෙවෙයිද කියලා. ඒ වගේම චිත්‍ර මාත්‍රියේ මත පෙර ආනන්තරික සමාධිය කියන්නේ කුමක්ද කියන එක තවදුරටත් පැහැදිලි කර ගැනීම අවශ්‍යතාවය. ඉතින් ඒකත් සමග මම ගෞරවයෙන් සත්‍යතුමාට නැවත වරක් අපි යොමු වෙනවා. අර ආනන්තරික සමාධිය පිළිබඳව ඔබතුමාට හැකිනම් අපිට කාගෙත් ප්‍රයෝජනෙ සඳහා ඒකත් අපිට මත කරලා දීලා සත්‍යතුමේ තවදුරටත් යමක් එකතු කරන්න තියෙන ඔබතුමාට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. මා හිතුව පැත්තට වඩා වෙනත් පැතිවලට ගියා. එක් තම හැටි ස්වභාවය ධර්ම සාකච්ඡාවක. දැන් අර පසුගිය සතිවල කතා කරපු දේ අනුරූපවයි අපි මේ ටිකට යන්නේ. ඒකට අපි අර පබස්සර සිතු පක්කිලේසකට හුල යන හැටි කියන කතා කරා. දැන් ආනන්තරික සමාධිය මාර්ග සහ ඵල සමාධියට තමයි ආනන්තරික අනන්තරය ඒ කියන්නේ. ඒකෙන් පස්සේ අනිවාර්යෙන් එනවා. අපි අර ආනන්තරික පව කියලා කියන්නේ අනිවාර්යෙන් විපාකයක් දෙන එකටනේ ආනන්තරික අකුසලයේ කියලා කියන්නේ. ඒ වගේ ආනන්තරික වාචනේ තියෙන කිවි තුර සමාධියත් ඒකයි. එතන ඒ සමාධිය එනකොට ඒ අර දැන් ඔය කියපු ටික ආයෙත් මතක් කරගත්තොත් දැන් ජාන්ත මහත්මත් එක්ක හොඳට මේ මහවලහවලා කියලා කියන්නේ ඒක කතා කරපුවන් පසුබිමේ තිබුණා හේතු සහ ඵලයන් හැටියට ඒක දකින්නකොට ඒ කියන්නේ සමුදය ගැන අවධානයක් තියෙනවා. මොකද්ද සමුදය වෙන්නේ? වින්දනයේ කියන එක තමයි අපිට හුඟක් වෙලාට දැනෙන්නේ ඒකත් එක්ක. වින්දනේ තමයි දැනෙන්නේ. අද්දකින් පුළුවන් වෙන්නේ අනිත් ඔක්කොටම වඩා ඒක. එතකොට දැන් ඊට පස්සේ සත්‍යගත වචෙන්ට අනුව ඊට පස්සේ තේරෙන මේ මම කියලා පසු මම කියනකොට මෙතන සක්කා දිට්ඨි නේ මං කියන්නේ හොඳද? මේ මම කියලා ගත්ත උපාදින්නත්වයේ සමහරින්ට ඒ වචනවලට මේ උපාදින්න භාවයේ උපාදින්න ස්වરૂපයේ පවතිනවා සංඥාවල් දීලා තියෙන එක කියලා. නමුත් මේ උපාදින්න ස්වභාවයේ පවතිනේ විඥානත්වයේ තුල කරකෙන්නේ. මොකද විඥානය රූප වේදනා සංඥා සංකාර වලින් බැහැර වෙ තින්නේ නැති නිසා. ඒකත් එක්ක මිශ්‍ර වෙලා යන්නේ. එතකොට අර වින්දනේ කියන එක වින්දනේ හටගන්නේ අපි ඒක දැන් අනිවාර්යෙන් දන්න ඉන්ද්‍රිය හය කියලා. ඒ වින්දනය කියන එක අනිවාර්යෙන් හටගත්තාම අවිජ්ජා මූලකනම් සුඛ වේදනාව අගේ කරන ගතියක් තියෙනවා තියාගන්න කරන හදන වර්තයක් තියෙනවා. ඒක මෙතෙන්දි කීවේ ඒ සත්‍ය අවබෝධය කරගන්න එක්කෙනා ඒකට බැහැගෙන ඉන්නේ නැහැ කියලා එයා තේන අනිත්‍යයි කියලා දකිනවා අඳමිනන්. ඒක අගේ කරන්නේ නැහැ කියලා දකි. ඒ අගේ කරන්නේ නැහැ කියලා දකින් නිසා ඒක ගැන ඉන්න විදිහක් එයාට නැහැ. එතකොට ඒ දැකීම මා තුලින්ම දැක්කහම මෙතන සිදුවෙන ප්‍රවාහයක් හැටියට දැක්කහම එතකොට දැන් මේක පච්චත්තයි මේ පච්චත්ත වේදි තව්‍ය හැටියට යන්නේ දැන්. ඒතොර මා විසින්ම අත්දැකීමින් පවතින දෙයක් නිසා අර පසුගිය සතියේ කතා කරනකොට මා හිතනවා මට මතකයි කිව්වා අපි ඊගෙන කතා කරනකොට අපි මතක හැදිට වචනේ පාච්චර වෙන්න ඕන එක මේ ප්ලගින් කරනවා කෙලෙස් සහිත තැනකට අපි සම්බන්ධ වෙනවා ශූන්‍යතාවයේ. ඒ සම්බන්ධතාවයේ පවතී අනන්ත විඥානයේ මත් නෙවෙයි. එතකොට මේ ඒ කොහොමද දන්නේ තේරෙයිද? එතකොට එහෙම මමත් නෙවෙයි. දැන් අපි හිතමු වින්දන කියලා. ඒ වින්දන හත් බද්ධහා බලනකොට වින්දනවල පරතරය විශාලවට පේනවා. සිතිවිලිවල පරතරය විශාලවට පේනවා. මොකද මං හේතු සහ පටිච්චසමුප්පාද දකින්න නිසා. ඒ පටිච්ච සමුප්පන්නතාවේ දකින්නවා. ඒකට අවිජ්ජාව තණ්හාව කියන එක මම කියලා දැන් කියන්නේ නෑ එතෙන්දි. අවිද්‍යා තණ්හා දෙකෙන් එක ගන්න හදන හැටි දකිනවා. ඒක සංඥාව කියලා දකිනවා. ඒක සංඛාරයක් කියලා දකිනවා. ඒ සිදුවෙන විදිහ. ඒ දැකීම තුලදී සිටින සමාධිය අනන්තරික වෙනවා. අනන්තරික වෙන්නේ ඇයි? ඒක ඊට පස්සේ ඒක දැක්ක ගමන් ඇති වෙන ඵලය අනිවාර්ය නිසා. ඒ සමාධිය ආවි ඒ සමාධිය අර විතක්ක අවිතක්ක විචාර වගේ තත්ත්වයන් නෙවෙයි. ඒක අර මාළුක්‍ය පුත්ත සූත්‍රයේ කියපු ඇටියට අර ඒ තියෙන සංඥා වේදනා පස්සමනස්කාර දැකීම තුල. දැන් මේ පංචස්කන්ධය කියන එක පංච උපාදාන ස්කන්ධය මෙන්න ඒකට සංඥා වේදනා වේදනා සංඥා චේතනා පස්සමනසික ඔය මානසිකාව කෙරෙන විදිය බව තේරෙනවා. ඒකයිතර අර ආනන්තරික සමාධිය වෙන්නේ. මොකද එහි ප්‍රතිපලය අනිවාර්යෙන් ඊයින් පස්සේ දෙවෙනි දිහාටෝ අවිතක්ක විචාරම විචාර අවිතක්ක විචාරමත් හෝ නැත්නම් අවිතක්ක අවිචාර හෝ උපේක්ෂා සති පාරිශුද්ධි කියන தත්වයන් නෙවෙයි දැන් තියෙන්නේ. ඒවට ආයිබෝවන් කියන එක තියෙන්නේ. ඒ අවබෝධය ආවහම එකයි කැඩෙන්නේ නෑ. කැඩෙන්නේ විදිහක් නෑ. මොකද එතකොට අර කියලා දුන්න ගුරුතුමන් වහන්සේ නැත්නම් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ රස්සජහන් රුස්සරහ වාදි වෙලා කතා කරපු යුත්තම කෙනෙක් හරි කියලා හිතෙනවා. ඒකයි අවිච්ඡප්පසාද කියපු කාරිය කියලා මම දකින්නවා දැන් ඒකයි. ඒ නිසා තමයි එතන කොහොමද කියන්නේ ඒක තමයි අර සීති භවිෂ්‍යanti ප්‍රදානා. ඒක සිහිල් වල යනවා කියලා තේරෙනවා. ඒක අහන අභිනන්දනයක් වෙන්න ඒ අනබිනන්දිතාති පජාන. එතකොට විසංයුත්තුත්තං වේදේති කියන්නේ ඒකත් එක්ක සම්බන්ධ වෙන කෙනා දැන් අතුරුදහන් වෙලා, ඒ සම්බන්ධ වෙන එක්කෙනා සංඥාවක්. සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. ඒ දිට්ඨි දිට්ඨි ගැති අතුරුදහන් වෙනවා. මොකද මේක දැකීමක් තියෙන නිසා. මා හිතනවා මේ පසුගිය සතියේ කතා කරපු දේවල් ඔක්කොමත් එක්ක අපිට මේක තේරෙන්න ඕන මේ වෙනකොට. එතකොට නමුත් එයාට බහැර කරන්න බැහැ. දැන් ජීවිතයක් තියෙනවා, කායක් තියෙනවා කියන එක දන්නවා. එතකොට දැන් අර ගීයක් කියන එකක් උදාහරණයක් ගත්ත නිසා දැන් ඒ ගීය කියන එක ඒ ගීයට හැමෝම කැමති නැහැ. මං කැමති ගීයට, මා කැමති වාදනයට ඔක්කොම කැමති. එතකොට ඒකෙන් ඊට පස්සේ තේරුම් ගන්නවා මම මේක අභිනන්දනයක් කරලා තියෙනවා, ඒකයි මේ වෙන්නේ කියලා. ඒකත් එක්ක මට කතන්දරයක් එනවා. ඒ ගීයත් එක්ක මට කතන්දරයක් එනවා. ඒ ගායකයා ඒ ගීය ගන්න ඔය ඇත්තන්ට විරුද්ධකම් කරලා තියෙනවා නම් කවදාවත් එයායි කතාන්න කොච්චර ලස්සනත් ඒක අවධානයෙන් අහන්නේ නැහැ. ඒක ඇහුම්කන් දෙන්නේ නැහැ. මොකද ඒක අභිනන්දනය කරන්න තියෙනසයි. ඒතොට එතන ගායකයා හෝ ඒකේ ලිරික්ස් වල හෝ යාගේ රාග තාල හෝ මෙලෝඩි එක හරි නෙවෙයි මේ මං අගේ කරන්නේ. මම අගේ කරන්නේ මගේ මේ වින්දනයක්. ඒ සංඥා නිසා සංවේදේති සංසංජානා. ඔය ප්‍රවාහය දැකීම තුළම සමාධියක් වෙනවා ඒක. ඒකයි මෙතන බුදුහාඳුරු දේශනා කරන්න හදන්නේ. ඒ නිසා සමාධියේ සාරය නෙවෙයි, ඒන් අදහස් කරන්නේ නැහැ සමාධිමත් බව අයින් කරනවා කියන එක. අපි ඒක කතා කළා පසුගිය සති දෙකේ තුනේ. මේ ශූන්‍යතාවයේ නැත්නම් අපි ඒකට හොඳම වචනේ තමයි අර ගේට්වේ තියෙන එක. ශුන්‍යතා චේතු විමුක්ති තියෙනවා, අනිමිත්ත අපානිහිත කියලා. ඒ වගේ එකකට අහු වෙනවා තුත්. ඒ වගේ එකක දොරක් කරන ගේට්ටුවක් කැරෙනවා. ඒ ගේට් ඒ එක අර ෆ්ලඩ් ගේට් කියලා කියන්නේ ඒ වගේ. ඒක වැහුනහම ඒ ඇරුනහම ඒක දැනගෙන හමාරා. දැන් පච්චත්ත වේදි තබ්බ වෙලා හමාරායි. ඒක නත් හැමදාම ඒතර අපි මේක ගැන කියන උනන්දු වෙනවා, තමන්ම උනන්දු කරගන්නවා. අපි මේක ඒක නතර කරන්න බෑ. ආය මාරටවත් බෑ ඒක නතර කරන්න. මාරට බෑ නතර කරන්න. ඒක මාර ක්ලේම් කරනවා කියලා අපි කියන ගත්ත මාරයවිල්ලා මේ සත්‍ය අවබෝධය කරගන්න එනකොට තමයි ඔක්කොම සංගණන් ඉදිරිපත් කරන්නේ. දුලපුතුලා මිනුපුරු මිනුපුරු ඒ වෙලා නැටුම් නටවනවා. යා නැටුම් විතරනේ ප්ලෑන් හදවනවා. ඒකට ඉඩ වෙන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ ඒක හදවතම ගන්න එපා. නමුත් අපේ ජීවිතවලට අපිට බලපාන හැටියට පමණක් ගන්න. ඒ විදිහට අරගෙන යන්න. එතකොට සීල කියනකොට ඉන්ද්‍රිය සංවරය සීලය. මොකද ඒක අනිත් එකට උදව් වෙන නිසා. ඒක උත්සාහයෙන් කරන්න ඕන දෙයක් කිවි එකයි. බාර ගන්න ශිල්පද පහ සතරගතයන් වහන්සේට ආදරෙන්, හැබැයි හිරියොත්ප්ප නිසා පමණක් නොවේ කියලා පිළිගෙන ගත්තා. හිරියොත්ප්ප නිසා තාරකින්නවා විතරක් නෙවෙයි නිබ්බාන අරමුණු කරගෙන රැගෙනවා. එතකොට ඩිංගක් මට ඒකට හුම්කන් දෙනවා. මම මේක කරා කියලා අරක්කන් නෙවෙයි, මගේ සමාජයේ මේ ආචාර ධර්ම ethics morality එකම නෙවෙයි. එතකොට මට මේ අර පැත්තට ඇදුම් කන එක නතර වෙන විදිහක් තියෙනවා නේද කියලා හිතෙනවා. මම හිතනවා මම ඒ ගැන කතා කරා කියලා. බුදු සරණයි, බුදු සරණ. අපි හිතලා බලමු තවත් බුදු සරණ. මම තකේතුමනේ හොඳයි. මම ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනම් පද්මශ්‍රී මහත්මයා ඔබතුමාට තුනක් දෙක තියෙන්න. තිරුවන් සරණයි. සියලු දෙනාටම බොහොම ස්තුතියි අද මේ තෝරාගත්ත සූත්‍රයට. මට අදහසක් වගේ ඇති වුණේ ඒක අහනකොටම අර තව තැනක සූත්‍රයක් මට නම මතක නැහැ. ඒකෙත් කියනවා සතාගතයන් වහන්සේ මගේ මේ ශාසනය සීල වෙනුවෙනුත් නෙවෙයි, සමාධිය වෙනුවෙනුත් නෙවෙයි, ඥාන දර්ශනය වෙනුවෙන් නෙවෙයි, මේ අකෝපා චේතෝ විමුක්තිය වෙනුවෙන් කියලා ඉවරලා ඒ සූත්‍රයෙන් ඉබේම වගේ මතක් වුණා. එතකොට ඇත්තෙන්ම මට ආව අදහස තමා මේ කෙලවර මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය දකින්න එක කොහොම හරි එතනට අපේ මනස යොමු කරගන්න පුළුවන් නම් එතනදි තමයි අපිට මේ විමුක්තිය දකින්න පුළුවන් වෙන්නේ කියලා. ලේසි කාරණයක් නෙමෙයි වචන වලින් කියන්නේ ලේසි වුණාට, නමුත් අපිට ඒ ඔස්සේ හිත යොමු කරලා ඒ මාර්ගයට ගමන් කරන්න පුළුවන් නම් කවදා හරි දවසක විමුක්තියක් ලබා ගන්න පුළුවන් නේද කියන අදහස තමයි මට ඇති වුනේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි බොහොම පින් මාත්මිය. දිලෘක් මාත්මිය ඔබතුමාට එක තැන පුළුවන් දිලෘක් මාත්මිය. තෙරුවන් සරණයි. අසරයි සත්‍යජිතමනි තෙරුවන් සරණයි. හැමදාම මට සමාවෙන්න කැටපිටින් මොන හරි සද්ද වගේ දැනෙනවා ටිකක් කාලපාල සද්ද තියෙන පරිසරයේ ඉන්න නිසා මම හිතන්නේ ඉතා වටිනා සූත්‍ර දේශනාවක්. ඒ වගේම කල්යාණ මිත්‍රෙන් ඉතා මම හිතන්නේ බොහෝ කරුණු පැහැදිලි වුණා. අවංකවම කියනවා නම් මට ඒ සූත්‍රයේ සඳහන් කරුණු හොඳටම තේරුණා කියලා නම් මට කියන්න බෑ. ගොඩක් එක අපි කොහොමද කියන්නේ යම් ආකාරයක බොහොම පුළුල් වශයෙන් high level කියන්නේ වගේ තථාගතයන් වහන්සේ ඉතින් ඉදිරිපත් කරන නිසා උන්වහන්සේ තමයි සමහරට ඒක දන්නව ඇත්තේ. නමුත් කෙසේ නමුත් මට මේක ඇහෙනකොට හිතුනේ සත්‍යජිතමා මේක විස්තර කරනකොට මේ කය අපේ පාලනේ අපි තියෙන එකක් නෙවෙයි කියන එක යම් ආකාරයකින් පැහැදිලි කරන්න කරපු උත්සාහයක් වගේ කියලා හිතුනේ. මේ කය අපේ පාලනේ තියෙන එකක් නෙවෙයි කියන එක අපිට මේක අනත්ත්‍ය අනාත් ලක්ෂණ පැත්තට. ඉතින් දැන් අපිට මෙතනදී සාකච්ඡාව වශයෙන් අපිට අවධාරණය වෙන මේ සමාධිය අවශ්‍ය නෙවෙයි කනම පසුතැවෙන්නේ නැතිවීම සම්බන්ධයෙන්. ඉතින් ඒක නම් පැහැදිලි වුණා. දැන් අපිට මේ පංච උපාදානස් ඉතින් තථාගතයන් වහන්සේ ඊට පස්සේ ඒ අසජී ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ මේක පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛනාත්මේ දකින්න විදිය. දැන් අපි ඉගෙනගෙන තිනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නකොට දෙපැත්තක් අපිට ඔය ස්වාමීන් වහන්සේලාගේ අපිට කලින් සාකච්ඡාවලදීත් ඒ වගේම පැහැදිලිලා තියෙන දැන් අර අපිට සතිසුමක් කීප සැරයක්ම සඳහන් කරලා තියෙනවා මේකේ දෙපැත්තක් එකක් තමයි මේක 11 ආකාරයකින් මේක අපි දැන් අර කිව්වාගේ වේදනා රූප මොනවාද වේදනා මේවා දැන් මේ ඇත්තටම මේවා මොනවද කියලා දැනනකොට දැන් ගෞරවයෙන් කියනවා නම් රූපවල අනිත්‍ය දකින්න කියලා මොනවද රූප කියන්නේ කියන එක. එතකොට මේ දකින්න තියෙන අපි දන්නවා මේවා තියෙන්නේ පාදාන ස්කන්ධ වශයෙන් කියලා. එතකොට ඒකේ අර 11 වශයෙන් මේවා ළඟ දුර සියුම් රළු ඒ ආදී වශයෙන් දැකීම එක පැත්තක්. අනිත් පැත්තේ මේවා අර රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ මේ ආදී වශයෙන් මේවා තියෙන ස්වභාවය දැකීම. ඉතින් එතකොට දැන් මේ දෙපැත්තට යවෙන්න නම් කොච්චර දුරකට මේක බලන්න ඕනද කියන එකත් ප්‍රශ්නයක්. එතකොට කොයි වගේ තියෙනවද රත්නජී ස්වාමීන් වහන්සේ ඉතින් අපි දන්නේ නැහැ උන්වහන්සේ කොතරම් දුරට ඒවා ඒ පැත්තෙන් ඒවා වඩලා තිබුණාද කියලා. ඉතින් ඒක දකින්න තථාගතයන් වහන්සේට ඒ වගේ වැඩම කළා ඒ වගේ කිටි දේශනාවක් හඳුන්වලා දෙන්න. ඉතින් මට ඒකයි ප්‍රශ්නේ තිබුණේ. දැන් මට ඇතුළු ප්‍රශ්නේ තමයි දැන් මෙහෙම බලනවා නම් දැන් කොයි කොච්චර දුරට ඒ වගේ හිත අපි දැකලා තියෙනවද කියලා දුරකට එහෙම දකින්න දර්ශනා පැත්තෙන් ඒක ටිකක් ඇතුළට ගිහිල්ලා බලනකොට ඉතින් ඒ වගේ ප්‍රශ්න කීපයක් තමයි හිතට ඇතුළු වුණේ. ඉතින් හැම දිනකටම තෙරුවන් සරණයි. මම ඉක්මනට නතර කරන්නම් වටපිට බාධා නිසා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දිරුක් මාත්‍යමයන් කරන හොඳ කරුණු කීපයක් ඔබතුමා මතු කරේ. දැන් මෙතනදී සමාවෙන්න මම දිහත් වෙනවාට මෙතනදී අර අස්සජී ස්වාමීන් වහන්සේකින් අහනකොට මේ රූපං විච්ඡං වා අනිච්ඡං වා කියලා අහනකොට එතන අනිච්ඡං පන්තේ කියලා උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ අපි උත්තර දෙන විදිහටද? යමක් අහලා ඒක හිතේ දරාගෙන මේ කනිත්‍යයි නං අනිත්‍යයි කියලා කියනවා කියන එක නෙවෙයි කියලා හොඳ ආකාරවම කියනවා. මේක ඒක පිරිසිඳ දැකලයි ඒ වගේ උත්තරයක් දෙන්නේ කියලා හිතනවා. ඒ කියන්නේ ඇත්තටම උන්වහන්සේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් ගැන සෑහෙන අවබෝධයක් නැත්නම් ඒක යම් මට්ටමකින් ජඹුරින් දැකපු උත්සමයේ කියලා තමයි ඒ උත්තර දෙන හැම තැනකදීම හිතෙන්නේ. මේ ප්‍රශ්න ටික අහලා ඒ උත්තර ටික ලැබෙනකොටම තේරෙනවා එක්කෝ ඒ වෙලාවෙම ඒ සිත ඇතුලෙන් මේ සත්‍ය දැකලා මේ වගේ උත්තරයක් දෙනවා කියලා. එහෙමත් නැත්නම් කලින්ම දැනගෙන හිටපු දෙයක්කින් මේ උත්තර දෙනවා කියලත් අපිට හිතන්න පුළුවන්. ඉතින් ඒ අනුව බලනකොට මෙතනදි තේරෙනවා මේ ඒ විදර්ශනා නැත්නම් මේවා ගැන හොඳ අවබෝධයකින් තමයි උන්වහන්සේ මේවට උත්තර දීලා තියෙන්නේ කියලා. ඒක කලින් දැකපු එකක්ද නැත්නම් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ මතු කරනකොට මේක ඒ ගැන අවබෝධයක් ආවද කියන එක අපිට කියන්න බෑ. නමුත් ඒ විදිහටයි තේරෙන්නේ. ඒක හොඳයි ඔබතුමා මතු කරපු එක. මේ එතකොට ඒ කොයි විදිහටද දැකලා තියෙන්නේ කියන එකයි. මොකද අපිත් ඒක දකින්න නම් උත්සාහ ගන්නෙ ඒ කොයි ආකාරයෙන්ද ඒක දකින්න කියන එක තමයි මම හිතන්නේ අපිට හැමෝටම වැදගත් වෙන්නේ. මම ඒකත් සමගම යොමු වෙන්නම් බ්‍රුණෝ මහත්මයා ඔබතුමා මම දන්නේ කොයි වෙලාවෙ සම්බන්ධුනේ කියලා ඔබතුමාට එකතු වෙන්න පුළුවන් සාකච්ඡාවට පෙරවන් සර්ණා. සරණයි මං ඩිංගක් කතා කරන්න අවසරද එහෙනම්? හොඳයි හොඳයි හොඳයි. දැන් ඔබතුමා කියන කීපෙක හොඳයි අස්සජි හාමුදුරුවන්ගේ පසුබිම්. දැන් මේ පසුගිය සති දෙක තුනේම කතා කළ දේවල් වලට ගන්න ටිකේ විතරයි ගන්න කතා කරියද. විශේෂයෙන් අර උපාදාන ස්කන්ධ ටික ඒ කියනකොට හැබැයි මගේ ඇතුළට ගිහිලා දකින්න ඕන මේ මේ පොත නෙවෙයි හොඳද? ඒ ටික දකින්න එකක් නෙවෙයි. ඒ අපි පසුගිය සතිය විතරක් නෙවෙයි දැන් ඔය අපි කතා කරනකොට හිත එකලස් නොවෙන එක ගැන අපි අපිටම චෝදනා කරන කොච්චර කළත් කොහොමද කොහොමද කියලා. එහෙම ඒක එහෙමම නැතුව අර දැන් කියපු අර ආනන්දරික සමාධි කියන එකත් එක්ක ගාවගෙන ඒක ගැඹුරුමටම නොයා විපස්සනා සමාධිය කියන එකට යාවෙන්න විදිහක් ඇටියටයි මේක කිව්ව අර පසුගිය දේශනාවලට පසුගිය සාකච්ඡාවලට උදව් වෙන්න. එතකොට කිව්වත් වගේම අස්සජිහාමුදුරු ළඟ අස්සජිහා බුදුහන්ට ආරාධනා කරන්න එන්නේ කියලා. ඒකකොට දකින් උමනාව නිසා එතකොට බුදුහාමුදුරුවෝ එතනට වැඩි ඇතොත් මොකක් හතෙන් විශේෂයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනකොට අපි දන්නවා ආශයානුසය ඥානයේ තියෙන උත්තමයන් වහන්සේ නම කෙනෙකුගේ ඔක්කොම පටුන පේනවා යාගේ පැවැත්මේ උන්වහන්සේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඇහුවා අර සැප දුක් ඇහුවට පස්සේ මොනවා හරි පස්සට අදින ගතියක් තියෙනවාද? අනේ අපොයි මට මේක බැරි වුණා කියලා හිතන ගැටයක් තියෙනවා අර කියලා. මම මේ මගේ හෙළ වචන පාවිච්චි කරන සත්‍යගෙත් උන්වහන්සේ බොහොම ලස්සනට එතින්දි උන්වහන්සේ ළඟින්ම වඩලා කියන්නේ. එතකොට යා කිව්වා කොහොමද මට පොඩ්ඩක් මේ විශාල ප්‍රමාණයේ පසුතැවිල්ලක් තියෙනවා කියලා. එතකොට ඇහුවේ සීලයෙන්ද? ඒක නෑ. සීලයෙන් එතකොට සම්පූර්ණ සීල භාවයේ උන්වහන්සේට චෝදනා කරන්න චර්ය අවශ්‍යයි. මම නරක කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. මම අනුන් රවටන කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. ඒක හිමම තියෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ ඒකත් එහෙම නෙන්නම් මොනව ගැනද ඔයාට ඔය පසුතැවිල්ල තියෙන්නේ? එතකොට උන්වහන්සේ කියනක මට හිතෙන්න ඕනවා. මා එක හරියට කිව්වේ නැහැ කියලා මා හිතෙන්නේ. හුබ්බේ කෝහම් බන්තේ ඉස්සරක් ස්වාමි ඉස්සරක් මීට කලිනුත් මේ කියන ලෙඩ උන්වහන්සේට ලෙඩ වෙලා දැන් නම් හොඳටම ලෙඩ වෙලා මීට කලිනුත් ලෙඩ වෙනකොට ගේලන්නේ ඒ ගිලම්බව පස්සම් බෙත්වා ඒක සමහන් කරගෙන මැද පවත්වාගෙන පස්සම් බැන එක නෝ කියන්නේ මැද පවත්වනවා කියන වචනේ කොහොමදවත් හොඳන සමහන් කරගන්නවා ඒක තැම්පත් කරගෙන ඒකට එන්නේ නොදී පසම්බිත්ව කාය සංඛාරේ කාය සංඛාරේනු සමහන් කරගෙන ඉන්නවා ලෙඩුණහම සෝහන් සමාධින් නප්පත් ලබා එහෙම වුණත් මට ඒ විදිහට උනන්දුවෙන් ඉන්න හැදුවත් මට සමාජී කියන එක මම ලබන්නේ නැහැ. එතකොට මට හිතෙනවා තස්සමයි හම්බන්ති ඒ තන් සමාධියෙන් අපට ලැබතු ඒ සමාධිය නොලබෙනකොට හිතෙනවා යාට මේ පිළිහිල්ලක් නේද මා තුල තියෙන්නේ කියලා. නොචස්සහම් පරිහායාමි. අනි මම ඒක ඒ හොඳ පාලි වචනය. නොචස්සහම් පරිහාන. මේ මම පරිහානියේ පැත්තට නේද යන්නේ කියලා හිතනවා කියලා. එයාට හිතෙන එකේ. එතකොට බුදුහාමුදුර ආදරෙන් කීවා යාට සමාධිසාරක සමාධි සාමාන්‍ය ඇත්තොන්ට නම් ඕක හිතෙන්න පුළුවන් අනේ මං සමාධියෙන් පිරෙනවා කියලා. අන්න එතනයි මට අවධානයම කරන්න ඕනේ. මොකද අපි සීලේ සමාධිය ගැන කතා කළ නිසා මේ විසුද්ධිය ගැන සීල විසුද්ධි ඊට පස්සේ චිත්ත විසුද්ධි ගැන කතා කරනකොට අපි ඒ ගැන කතා කළ නිසා අපි මේ භාවිත කරන්නන් හැටියට අපි ඉරෙවෙන්න හොඳ නැහැ එතන. ඒක නිසා එතෙන්දි බුදුහාමුදුරු ඇහුවාර අපි හැමදාම බුදුහාමුදුරන් රූපේ නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි. එතකොට බින්දන නිත්‍යද අනිත්‍ය ඒ ටික කියනකොටම අපිට දැනෙන්න ඕනේ කිය අනිත්‍යයි කියලා. හැබැයි ඒකට පසුබහින්ට එපා මං කියේ අභිමාන අඩු කරගන්න එපා තාම. අපි මෙහිමයි කියලා අඩු පැත්තට සලකන්න එපා දැනට. ඉස්සර මෙච්චර හොඳට කළා දැන් මෙච්චර කරන්නේ නැහැ කියලා එහෙමත් තුන්න. ආයෙත් උනන්දු වීමක් තමයි ඕන වෙන්නේ. ඒක පස්සේ කියපුවට කියලා ඇත්තම මේ සූත්‍ර කියලා දැන් තෝන් සාකිවා මිසක් මේ අද සාකච්ඡාවට චේරම ගන්න හිතාගත්තේ නැහැ. නමුත් ඒ අනවශ්‍ය දේ නෙවෙයි. අපස්සෙම දෙයක්. එතකොට මට වෙච්ච කර්මවන්ව බොහොම දේ තමයි මේ ශරීරයක් තියෙන නිසා සහ ජීවිතයක් තියෙන නිසා නාම රූප පණ ගැහෙන නිසා පෞද්ගලික තත්ත්වයන් තියෙනවා. නාම රූප පණ ගැහෙනවා සත්‍තතහගත භාවී අරහන්ත භාවී ඉන්න උත්තමයන්ට උත්තමාවියන්ට සාමාන්‍ය පුතු ජන කල්යාණ පුතු ජන හෝ ආර්ය ශ්‍රාවක සේවෙස්සේ ඒක ඇත්තන්ට නාම රූප පණගෙන කියලා තියෙනවා. ඒකෙන් තමයි ජීවිතය යන්නේ. අවශ්‍ය වන්නේ දැන් එතකොට මේක දකින්න ඇතුල් වෙන්න හදන හැටි කියන්නේ. කොහොමද මේකට මම ඇතුල් බලන්නේ? මේ ඇතුල් වීමට තියෙන බාධා අපි කියන ගන්න. ඒ මාර්ගයට ඇත්තෙම ඩිංගෙ අපි අර ඇතුල් වෙන හැටි බලන්නේ දැන්. ඒක තියෙන බාධා මොනවද? පබස්සර චිත්තය ගැන පබස්සර චිත්තයට ප්ලගින් කරන්න. එහෙම කර තියෙනවා නේද? බුදු සරණයි. බුදු මහත්මය කතා කරන්නේ. සේවා සරණයි තත් මාතෘ සිල්දාන හොඳ සාකච්ඡාවක් කියන සාකච්ඡාවක් මේ මේ කියන විදිහට සාකච්ඡා වල ඇත්තම සාල්ක පැත්තට යන දේවල් නිසා බොහොම ප්‍රයෝජනවත් වෙනවා. මේ දැන් කියපු දේවල් සාමාජික සමාජයේ පිළිපඳව හරි සත්‍යම කියපු දේවල් මුගක් හොඳට තේරුම් අසු මේ තේරෙන්නට වෙන මේ හොඳටම තේරෙනවා. දැන් සමාධිය දැන් අපි මමත් මුලදී ඔය සමාධිය සීලද සමාධියෙන්ම තමයි ඉස්තාව කියාගෙන තමයි පටන් ගත්ත කාලෙකුත් තිබුණා. ඒකෙදි ඒකට වඩා මේ දැන් අහන දේවල් දැක්කම තමයි සමාධියට වඩා මේ අහන දේවල් කොච්චර වටිනවා වගේ දැන් මට තේරෙනවා. ඒක කාලයක් අපි භාවනා කළා සමාධිය දැන් ළමයි දැන් දූ දරුවෝ ළමයි හරි දෙමව්පියෝ හරි එකට තියෙන මේ බැඳීමක් අර හිතේ ලැදියාවක් එනවනේ. ඒකම නැති වෙනකොට මිනිසුන්ට සෑහෙන දුකක් එනවා. ඒකට වඩා ලොකු දුකක් එනවා මම දන්නේ නැහැ මටම තේරෙන්නේ සමාධියට ලං වෙලා ඒක ආයේ ළඟා කරගන්න බැරුව සත්‍යයක් වත්නොත් ඒ දුක කොච්චරද කියලා මට අර කියලා නිම කරන්න බැරි දුකක් කියනවා ඒ අවස්ථාවවලදී. ගිලන් වුණාම හරි ඒකට ආයේ සීදය හරි කරි සුද්ධයක් නැතුව ආයේ අඬ බැරුව ඒක තමයි අර විපරිෂය අර කියන්නේ. අර විපරිෂයකම ඇති වෙන්නේ අපි හිතන සමාධි වෙලා සමාධියට යන්න බැරි වෙන්නේ එක්ක සීල විශ්ුද්ධියක් අපිට නැති නිසා කියන එක. අර එතන අර කන්ෆිනස් ගතියක් එනවා අර සමාධියට යනවා යන්න පුළුවන් නම් මේ දැන් සීල විශ්ුද්ධිය පහුගමන් ඇවිල්ලා තියෙනවා කියන එක අර එනවා. ඒ අර ඒකම අර කිය සත්‍යයක් පිළිගිනවද කියලා හිතෙන්ද හේතුවක් ඇති වෙන්නේ සමහර වෙලාවට සමාධියට යන්න බැරි වෙද්දී අර පළහැදීර කරුණු අපි අතින් පිළිගීලා දෝ කියන එක තියෙන ඒ වගේ තේින්දක් තියෙන සමහර වෙලාවට ඒක ඒ කරුණු පිළිගින්න ආරම්භ දෝ කියන එක. ඒක වෙනදා වෙන්න පුළුවන් සමායට ඒ වගේ අවස්ථා වුණාට මුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා හිතෙනවා. දැන් මේකේ දින අද කියපු කරුණු වලින් තේරෙන්නේ අර දැන් සමාධිය වුණත් බල ධර්මයක් හැටියටත් තියෙනවා. ඒ මේකේ තාර යම් කිසි මට්ටමක කියන්නේ සමාධිය කියන්නේ ධ්‍යාන වලටම යන මට්ටම නෙමෙයි විදර්ශනාව සුත්ත විදර්ශන කියන්නේ අර මුලින්ම දැන් ඒ කියන්නේ අර විදර්ශනාවට මට්ටමට හරි ඒකාග්‍රතාවය තියෙනවා නම් ධ්‍යාන වලට යන්නේ නැතුව හරි ඒක ප්‍රයෝජනවත් කියන එක තමයි ඒක ඇති කියන එක. එහෙමද පත් වෙන්න පුළුවන් කමක් තියෙනවයි කියන එක. දැන් අතනදී අර ඒ රූපය අනිත්‍යද නිට්ටයද කියලා අහන මට්ටම තියෙනවා කියන්නේ එතනත් යම් කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා ඒක මේ අනිත්‍යයි කියලා කියන්නේ. ඒකාග්‍රතාවය නැත්නම් ඒක කියන්න පුළුවන් කමද තියෙනවද කියන එක නේ. එතන සමාධි මම හිතන මට යම්කිසි සමාධියක් යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ ඒ වගේ දෙයක් තේරුම් ගන්න. අර ඒ මට්ටමේ ඒකාග්‍රතාවයක් සමාධියක් ඇති අර මට්ටමට නැතත් කියන එක වගේ එකක් තමයි මට තේරුනේ. මේ මම සමහර වෙලාවට කියන්න පුළුවන් තේරුම්පත් විදිය දැන් ආයේ මේක සමහර වෙලාවලට අර දැන් සේන මහත්මයාත් කිව්වා වගේ අර කෑම ප්‍රශ්න කෑම දැක්කම අපිට රුචියක් හිතෙනවා වගේ දැන් ඔබ අපිටත් කියන දේ ඔය කැම් සම්බන්ධනේ වෙන කැම් සම්බන්ධව හරි ඉතින් කියනවා දැක්ක ගමන් කෙල පෙරෙනවා ඉතින්. හැබැයි ඉස්සර වගේ අපි යන්නේ නැතුව අර දැන් ආහරි නොකා ඉඳ හරි උත්සාහයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට නොකා ඉඳ පුළුවන්කම තිබ්බට ඒක නොකාපු එක ගැන අපරාධ කියලා හිතන අවස්ථාවලුත් තියෙනවා. ඒ හිතේ එක එක අවස්ථාවල් තියෙනවා. ඒක නොකර ඉඳ පුළුවන්කම තියෙනවා නම් හොඳයි. නොකර ඉඳලා ආයේ ඒක නම් වරි වෙන්න දෙන්න පුළුවන් උත් ඒ වගේ හොඳ තමයි සමාජ තුඟක් කරලා දෙනවා. ඒ ආයක අපරාධ කරන්න තිබ්බයි කියලා හිතන අවස්ථාවලුත් එනවා ඉස්සෙල්ලේ. මේක අර මුලික මට්ටමේ අර සීල විසුද්ධිය කරා යන සමාජයකට යනකොට තියෙන වාසිය මට තේරුනේ අර වගේ වොරිස් වලට එන්නේ නැහැ. එතන තියෙන සුඛය නිසා හරි ඒකාග්‍රතාවයේ තියෙන බලය නිසා හරි සමාධි බලය නිසා යම් කිසි අර කෑම වල නැති සුප්තිමත් කමකට වඩා ලොකු දෙයක් එතන තියෙන නිසා එතනින් එහාට ඒකට ලැබි වෙනවා කියන එක නෙමෙයි. එතන පොඩ්ඩක් අර පල්හැදේ වල වල තියෙන ආශාව සෑහෙන දුරට අඩු වෙනවා කියන එකත් තේල් නිසා එතන හොඳයි කියලා හිතන ඉඳා වෙන්න පුළුවන් සමහර වෙලාවට. දැන් අපේ ඒකාග්‍රතාව කියන එක යම් කිසි මට්ටමක හරි තියෙනවා නම් සත්‍යමනේ මම ප්‍රශ්නයක් ඇසියට මේක යොමු කරන්න කැමතියි. මේක අපි කියමුකෝ දැන් අපි කරුණා සාගතව හරි යම් දෙයක් සක්ත ප්‍රජාව ගැන හිතලා යම් කිසි දෙයක් කරනවා කියලා ඒක ලෞකික පැත්තේ දෙයක්කට උදව්වක් නැහැ. කරුණාව තියෙන්නේ ලෞකික දෙයක්කට නෙවෙයි කියන මාත්‍රික පැත්තේ. හරි එහෙමනම් එතකොට ඒ මම දැන් හිතනවා දැන් අපි වගේ දෙයක් හිතට එනවා නම් ওই වෙලාවේ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියමුකෝ පවුලේ ප්‍රශ්නයක් හරි මොන හරි එකක්. එතකොට අපි සමාධිය කියන්නේ සමාධියේ සිටියනම් ඒ ප්‍රශ්නේ අපිට තියෙනවද කියන එක. දැන් මට නම් ඊවැරේ දාපු ප්‍රශ්න තියෙනවා. දැන් මම සමාධියේ හරි ධානයක හරි ඉන්නවා නම් මට මේ ප්‍රශ්නේ අදාළ වෙනවද? එතකොට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට මේක අදාළ කරගන්නේ සමාධියේ පළවෙනි අවස්ථාවේදී විතරයි කියලා හිතෙනවා. ඒක අර අපි මේකට මේකට උත්තර දෙන්න ඕනේ කියන තත්ත්වයක ඇති වෙන්නේ. ඒ වගේ පළවෙනි තැනකට පළවෙනි සමාධියේ පළවෙනි ඉන්නකොට වගේ දෙන්න. ඒක සමාධියේ හිටියනම් මේ වගේ ප්‍රශ්න අපිට අදාළ වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නකුත් එනවා. එතකොට අපිට තේරුම් ගන්න ලේසි අපි මේ කරුණාව කියන එක පාවිච්චි කරන්න ඕනේ ලෞකික පැත්තේ මේ සත්‍යයන්ව සුඛිත කරවන්නද නැත්නම් කියන්නේ සමාධිය ලෝකෝත්තර පැත්තට සත්‍යයන් උදව් කරන්නද කියන එක ගැන පොඩි එතකොට මේකක් ආවා ලෞකික පැත්තේ දික් කරන මේ සත්‍යයන්ට සුඛිත කරවන්නද කරන දේවල් වලින් සමහර වෙලාවට මේ ඒක දෙපස් වලම බාධා වෙන වගේ එකකුත් තියෙන නිසා මේක අර සමාධියට හරි මේ ප්‍රඥාව පැත්තට කරන කරුණාව අපි ඒක අනිවාර්යෙන් කළ යුත්තේ ශීලයට උදව් කරනවා කියනවා වගේ පේනවා සමාධියට උදව් කරනවා නම් ඒකද ඇත්තටම කරුණාව කියලා හිතන්න පුළුවන්කම තියෙන කියලා මම ප්‍රශ්නයක් ඇසියට තේරුම් ගන්න කැමති වෙනවා. ශාන්ති මහත්මිය ඔබද මීඩියම ඉන්නද? තෙරුවන් සරණයි. අපි බ්‍රුණ මහත්මයාගේ ප්‍රශ්නෙට අපි සත්‍යතුමාට පසු යමු වෙනවා. ශාන්ති මහත්මිය. මේක හැමදේ නාට්‍ය තෙරුවන් සරණයි බොහොම පින්න සුප්ලේස් නැස්සකට අද මට දවසක් සත්‍යදීතුමා අපිට කියලා දුන්න අර ගෝතිච්චරුන් වහන්සේ ධ්‍යාන ලැබල රෝග පීඩ හටගෙන බොහොම අමාරුයි ඊට පස්සේ සියලු වෙනසා ගන්න කියලා ඒ වේදනාවෙන් ඒ හටගත්ත වේදනාව නිසාම රහත් වුණා කියලා. ඉතින් දැන් අපි ඇත්තට මේ සමාජයේ බලනකොට ගොඩක් දෙනා සමහරක් අය දැන් පීඩාවකින් මිදෙනකොට කියන අනේ මාව මෙරළවක් ගන්නෑ කියලා හැම කියන අය ඉන්නවනේ. ඒ වුණත් ඉතින් ඒගොල්ලන්ට හිතෙන්නේ නැද්ද කියලා හිතෙනවා. තවත් ජීවිතයක් ඊට පස්සේ ලැබෙනවා කියලා. ඉතින් මේ ජීවිතයටත් ඇලි ඒ ජීවිතේ දුකක් විඳින්න වෙයිද කියලා හිතෙන්නේ නැති නිසා ඉතින් මෙරළ යන්නේවත් නැහැ කියන කාරණේ මම අහලා තියෙනවා කියනවා. ඉතින් අපි හැම දෙනාටම ඉතින් මේ ඉන්ද්‍රිය අසංවර්තසම තමයි කියලා මට හිතෙනවා මෙහෙම දිවස් වෙන්නේ. මේ දැන් සමහර වෙලාවට මේ අපි පක්කද දුකෙන් බොහොම අසරණ වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපිට මේ දුක ගැන කියලා හිතෙනවා. ඊට පස්සේ මේ ලෙඩසනිය පුණාට සනින් පුණාට පස්සේ ඉතින් අපිට හිතෙන්නේ නැහැ මේ මින්ද දුක ගැන ආයෙ මතක් කරන්න කැමතිත් නැහැ. ඊට පස්සේ ඉතින් මේ දුක ගැන හිතන්නේ අපිට මේ දුක නිසාම තමයි ඇති වෙලා තියෙන්නේ. මේ දුකම අවබෝධ කරගන්න ඕනි කියන හැඟීම තියෙනවා නම් මම හිතන්නේ මම ආසයි කැමති සම්පූර්ණයෙන්ම මේ දුකම කියන එක අවබෝධ කරගන්න පුළුවන් නම් නේද මේ ජීවිතෙන් මේ ආත්මභාවයෙන් මිදෙන්න පුළුවන් කියන සසරෙන් මිදෙන්න පුළුවන් කියන එක දැනගන්න කැමතියි. සිරුවන් සරණයි හැම දෙනාට. සරණයි ඔව්. චිත්‍රමාත්මී අනාතරක ඔබතුමිටියම ඉන්න චිත්‍රමාත්මී සිරුවන් සරණයි. සිරුවන් සරණයි හැම දෙනාටම. මම හිතන්නේ ගොඩාක් කරුණු කලන මිත්‍රයන් කියුණා. සත්‍යසිතුමත් කිව අපිට මේ තථාගතයන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට ඇත්තටම අසනීපෙන් ඉන්නේ අසනීපෙන් ඉන්නකොට තියෙන වේදනාවල් ඒවා නිසා සාමාන්‍ය විදිහට හිත සමාධිගත කරගන්න බැරි නම් උන්වහන්සේට ප්‍රඥාව අවදි කරගන්න කියලා වගේ තේරෙන්නේ. සත්‍යසිතුමනේ වරදක් තියෙනවා නිවැරදි කරන්න ගොද උන්වහන්සේ මතක් කරලා දෙනවා අස්සජී ස්වාමීන් වහන්සේට මේ පංච උපාදානස්කන්ධය කුඩු කරලා බලන්න කියන එක. ඒකම දැන් එතන ප්‍රඥාවනේ අවදි වෙන්නේ. ඒ වගේම මේ නාම රූප විදියට බලන්න කියන එක. එහෙම කියනකොට අර සමාධියට වැඩිය ප්‍රඥාව අවදි කරගන්න කියන විදියක් වගේ තේරෙනවා. මොකද උන්වහන්සේ සමාධිය එන්නේ නෑ කියලා පසුතැවිලි වෙන්න උන්වහන්සේට තවදුරටත් සමාධිය එන එක නැති වෙන නිසා මේ ප්‍රඥාව පැත්තෙන් අවදි වෙන්න කියන වගේ තේරෙනවා. ඒ වගේම ඉතින් ප්‍රඥාවෙන් අවදි වෙන තත්ත්වයකට පත් වෙනකොට ඇත්තටම මේ නාම රූප විදිහට මේ හැමදේම කියනකොට අපි වචනයක් විදිහට ගන්න නැතුව ඇත්තට මොනවාද හැමදේම කියන්නේ කියලා තමා තුළින්ම දැක්කොත් මේ ආයතන වලින් ඇතිවන සකස් වීම වලට හේතුව මේ යම්කිසි දැනෙන බවක් කියලා දෙයක් තියෙනවනේ. අපි හිතුවොත් මේ මැරිලා නැති නිසානේ මේක මේ විදිහට දැනෙන්නේ. ඒ දැනෙන නිසානේ මේ විදිහට සකස් වීම හිතේ සකස් වෙලා මේ දේවල් නේද අපිට මේ දුක ඇති කරන්නේ කියලා. දැන් ශාන්ති මහත්මිය කිව්වා මේ දුකමයි බලන්න ඕනේ කියලා. ඉතින් ඒක ඇත්ත. ඉතින් මේ දුක සකස් වෙන්නේ නැහැ. දුකේ සමුදය මොකද්ද කියලා බැලුවොත් මේ පංච උපාදානස්කන්ධයම තමයි කුඩු කරලා බලන්න ඕනේ. ඉතින් ඒ කුඩු කරලා බලනවා කියන තැනත් ඇත්තටම අන්තිමටම කුඩු කරලා බැලුවත් මේක හේතුඵල ධර්මයට සම්බන්ධ කරලා දකින්න තුරු අපිට විමුක්තියක් නම් ඇති වෙන එකක් නැහැ කියලාම තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. මේ මොකද විමුක්තියක් ඇති වෙන්න නම් මේ විඥාන නාම රූප සම්බන්ධය අපි දකින්න ඕනේ කියලා හිතෙනවා. මේ විඥාන නාම රූප සම්බන්ධය අපි දැක්කොත් ඒ අන්‍යෝන්‍ය වශයෙන් අර බටකොටු මිටි දෙකක් වගේ කියලා කියනවනේ. මේ බටකොටු මිටි දෙකක් එකිනෙකට උඩින් සම්බන්ධ වෙලා තියෙනවා වගේ කියනවා විඥාන නාම රූප සම්බන්ධය. එකක් ඇද්දොත් අනිත් එක වැටෙනවා. එමනම් විඥානයේ නිසා නාම රූප හට ගන්න බව, විඥානය කියන්නේ නාම රූප වලම දරුවේ බවත් අපි දකින්න ඕනේ කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ එහෙම දකින්නකොට කෙනෙකුට යම් කිසි විදියකින් මේ සකස් වීමත් දැකලා එන්න මෙහෙම නේද වෙන්නේ කියන එක දැක්කට පස්සේ තියෙන මේ ඇත්තටම මේ හිතන විදිය වෙනස් වෙයි කියන එක වගේ. ඒක ප්‍රඥාව අවදි වීමෙන් සිදුවෙන දෙයක් කියලා තමයි හිතෙන්නේ. හැබැයි නිකන් එක සංකල්පමේ වශයෙන් වෙන්නත් බෑ. මොකද මුලින්ම තියෙනවා මේ අපිට සතරගතයන් වහන්සේ අපිට කියලා තියෙනවා, අපිට තේරුම් කරලා තියෙනවා මේ මම කියන්නේ කවුද කියන එක යම් කිසි විදියකින් අපිට අපි අත්දකින්න ඕනේ ඒක කියන එක. ඒ අත්දැකීමත් එක්ක තමයි මේ විදියට ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ ප්‍රඥාව අවදි වෙන්න නම් යම් කිසි කෙනෙක් දැන් අපිට මේ කිව්වටින් අපි හිතමු මේවා සංකල්පමේ වශයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ ලෞකිකව, ඒ කියන්නේ මම ඉන්නවා කියන එකත් අරගෙන මේ දේවල් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දැකීම වැරදක් නෑ. ඒ දැකීම ඉතාම උතුම් දෙයක්. මොකද ලෝකෝත්තර පැත්තෙන් දකින්න නම් ඒ දැක්ම කෙනෙකුට සංකල්පමය වශයෙන් දැනිලවත් තියෙන්න ඕන. එහෙම නැත්තම් කල යුත්තේ මොකද්ද කියන එක තේරුම් නොගෙන යම් කිසි විදියකින් භාවනාවකට වාඩි වුණොත් එතකොට අපිට ඒ දැක්ම නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද බුදුදහමේ අපි මේ විමුක්තිය කියන්නේ ප්‍රඥාව අවදි වීමනේ. තථාගතයන් වහන්සේ කියලා තියන්නේ අපිට මේක පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. කලින් අහපු දෙයක් වෙන්න බෑ මේක. ඒ නිසා ඒක අපි හොඳට හිතේ තියාගත්තොත් මේක දැක්මකට එන්න නම් අපි ප්‍රඥාව අවදි වෙන්න ඕනි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ අස්තජී ස්වාමීන් වහන්සේ ගැන හිතුවහම අරක තමයි හිතට ආවේ. උන්වහන්සේට දැන් ශරීර වේදනාවලුයි අසනීපයි නිසා උන්වහන්සේට සමාධි ගත කර ගන්න බැරි වුණාට තථාගතයන් වහන්සේ උන්වහන්සේට කියන්නේ නැත්තේ මේ ප්‍රඥාව අවදි කරගන්න. දැන් ප්‍රඥාව අවදි කරගෙන මේ විමුක්තිය ලබා ගන්න කියන එක වෙන්නේ නැති කියලා තමයි තේරුම් ගත්තේ. තේරුවන් සර්ණයි. තේරුවන් සර්ණයි මහත්මිය, අප්‍රමාණපි මස්තනේ බුණු මහත්මයාත්, ඒ වගේම ශාන්ති මහත්මයාත්, චිත්‍ර මහත්මයාත් අපිට කරුණු ගොඩක් එකතු කරලා මේ සාකච්ඡාවට මම දන්නවා සත්‍යතුමාට පුළුවන් වෙයි ඒ ටික පසුගිය සාකච්ඡාවලත් ඒ වගේම අද මාතෘකාවට ගැලපෙන අරමුණුත් අපිට පොඩ්ඩක් තවදුරටත් විස්තර කරන්න. මේකදී විශේෂයෙන්ම රෝණ මහත්මයා ඇහුවා අර කෙනෙකුට උදව් කරනකොට කරුණාව මෛත්‍රිය විශේෂයෙන්ම කරුණාව පැත්තෙන් බලනකොට එයාට මේ ලෝකෝත්තර ධර්ම මාර්ගය එහෙමත් නැත්නම් ධර්ම මාර්ගයේ තව තීරණය වීම සඳහා කරන උදව්වත් ඒ වගේම ලෞකික වශයෙන් කරන උදව්වත් සම්බන්ධයෙන් කියනකොට ඒ දෙකේ වෙනස ගැනත් සඳහන් කරයි ගැන පොඩි විමසීමක් කළා. ඒගම ශාන්ති මහත්මිය දුක පිළිබඳව දුක දැක ගැනීම සම්බන්ධයෙන් ඒක නේද කළ යුත්තේ කියන ආකාරයමුත් ඒ වගේම චිත්ත මහත්මියගේ ප්‍රශ්නේ වුණේ අර විශේෂයෙන්ම අස්සජී ස්වාමීන් වහන්සේගේ සමාධි තත්ත්වයේ කියන්නේ සමාධිය ගත වීමට නොහැකි බව නිසා තිබිච්ච එක ප්‍රඥාව පැත්තෙන් මස් කරලා දුන්නද කියලා. එතකොට මම මටත් කල්පනාවර විචූපම සූත්‍රයේ සඳහන් වෙනවා ඒ අර මාර්ගඵල එහෙම නැත්නම් සෝවාන් වෙන අවස්ථාවේදී කලවර කාමරයකට ඇතුළතද විදුලියක් හිටුවාම ඒක ඇතුළේ තියෙන දේවල් දකිනා වගේ ක්ෂණික ක්ෂණ මාත්‍රයෙන් ඒ අවබෝධය කරා පැමිණීමක් සම්බන්ධයෙන් එතෙන්දී අර ක්ෂණික සමාධිය එහෙමත් නැත්නම් ඒ මාර්ගයට පත් වෙන අවස්ථාවේදී ඒ මාර්ග අවබෝධය සමගම ඇති වෙන සමාධිය තමයි එතනදි මම හිතන්නේ මූලික වශයෙන්ම අපිට හිතා ගන්න වෙන්නේ. එතකොට මෙතනදී හිතන මේ ප්‍රඥාව පැත්තෙන් මේ විදිහට ප්‍රඥාව අවදි කරනකොට ඒක නිසා මේ වගේ සමාධියක් ක්ෂණික සමාධියක් වෙන්නේ දෙයක් මාර්ග සමාධියක් වගේ දෙයක් මත වෙනවද කියලා. සත්‍යයෙන්ම මම හිතන්නේ ඔබතුමාට යොමු වෙන්න කාලේ හරි ඒ ප්‍රශ්න වලටත් යම් කිසි විදිහකින් අනුග්‍රහයක් අපිට ලබා දීලා ඒ විස්තර කිරීමක් කරලා තවදුරටත් කරුණාවක් ඉදිරිපත් කරනවා නම් අපිට කරලා අපිට පැහැදිලි කරලා දෙන්න සත්‍යදමයි තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. එක් මම හිතන සමහර ඒ ප්‍රශ්න වශයෙන් නැඟුදේ ඒ අවබෝධයමයි කියලා. ඒක හොඳයි. මා හිතන්නේ ඒවා ප්‍රශ්න කියලා. ඒවා භාෂාවක් පාවිච්චි කරලා බෙදා හදා ගන්න කරන උත්සාහයක්. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ අවබෝධය තහවුරු කරගන්න හදනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ උදව්වෙන් ඉච්චරයි කියලා මම හිතන්නේ. පිළිතුරු අවශ්‍ය නැහැ. ඒක එහෙමයි. ඒක එහෙමයි. දුක තේරුම් ගැනීමම තමයි සත්‍ය අවබෝධය කියන්නේ. දුක තේරුම් ගත්තහම අපනිහිත චේතෝමුත්‍යයට අනිවාර්යෙන් යනවා. මේකෙ ඉන්න තැනක් නැහැ. මොකද හැමතැනම දුක. අඩිය ගහන්න තැනක් නැහැ. අඩිය ගහන්න තැනක් නැහැ. හැම එකක්ම චලනය වෙන නිසා කියලා. ඊළඟට ඔය අපි කරුණාව ගැන කියනකොට මා නිතර ඇසුරු කරන වචනින් ඇසුරු කරන කෙනෙක්ට වෙලා තියෙනවා. මා හිතන අතීතයේදී මොන ගිහලා තිබුණත් දැනට පොතපත් වලින් ඇසුරු කරන තානිශරෝ භික්ෂු මහන්සී එක තැනකදී කියනවා දැන් කරුණාව ගැන කියනකොට කෙනෙක් දුප්පත් කෙනෙකුට කන්ට වොන්න කන්ට දෙන එක හොඳ දෙයක්. කරුණාව ඒක. එයාට කන්ඩෝ බඩගින්නම් කන්න දෙන්න. ඒකට වඩා වැදගත් වෙනවා එයාට කන්ට හම්බුනේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ දේශනා කළ තැන දන් දීලා නැහැ. ඒ නිසා එයාට පරිත්‍යාගය උගන්වන්නට කියලා. ඒක හිතලා බලන්න ඕන කාරණයක්. ඒක හිතන්න ඕන කාරණයක්. හැම පැත්තටම අපිට ඒක ගාව ගන්න පුළුවන්. ඊළඟට ධම්මපදයේ තියෙන ගාථාව අනුව අපි හිතුවොත් එහෙම අපි හොඳ පැත්තේ ආත්මාර්ථකාමීත්වයක් ඇති කරගන්නට ඕන. හොඳ පැත්තේ ආත්මාර්ථකාමීත්වය කියන්නේ අප ආර නිතර සිහි කරගන්නේ මේක අපි වගේ කීම් වාර ගන්න ලෝක දුදව්වක් කරන්නට. එතෙන්දි ටිකක් සැක්‍රිෆයිස් කරන්න වෙනවා. දැන් එහෙම නැතුව බෑ. අපි යමක් කරන්න බාරගත්තුත් අපි හිතන් කවුරු හරි තමන්ගේ දරුවන්ගේ ජීවිතයෙන් ඔක්කොට සැක්‍රිෆයිස් කරන්න ඒ විදිහට. සත්ලෝකයාවෙන්නේ ලොකු සැක්‍රිෆයිස් පරිත්‍යාගයක් කරන්න වෙනවා. ලොකු පරිත්‍යාගයක් කරන්න වෙනවා. ඉතින් කතන්දර අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පාරමිතා කියලා එක පවත්වන්නේ. පරමාර්ථ පාරමිතාවටම යන්න ඕන. පරමාර්ථ පාරමිතාව සීලයක් පරමාර්ථ වෙන්න ඕන. සීලයක් පාරමිතාව පරමාර්ථ සීලයක් වෙනවා. ඒකෙන් තමයි කරුණාවේ කරුණාව මෛත්‍රිය ආවහම මේක ලෝකයෙන්ම පේනවා. හැම දෙයක්ම පේනවා. හැම දෙයක්ම චලනය වෙන දුක්ඛස්කන්ධයක් කියලා පේනවා. ප්‍රඥාවෙන් පිරුණහම තේරෙනවා මේක ශූන්‍යතාවයක් හැටියට. එතකොට කරුණාව ඇති වෙනවා අනිත්‍යක උදව් කරන්න. මේකට යන්න බැරි මේක නිසා නේද කියලා. හැබැයි අර ධම්මපදයේ ආතාවත් අපි දන්නානේ. ඒකේ තියෙනවා මේ අත්ත දත්තම් පරත්තේ එන බහුනාපි නාපයි කියලා. බොහෝ පරාර්ථයන් කියලා අපි දැනට කරන්න හදන දේ නිසා ආත්මාර්ථ විනාශ නොකර ගන්නට අපි එහෙම කරගෙන තියෙනවානේ. ඉතින් නොකර ගන්නට ටිකක් අදිෂ්ඨාන පූර්වක වෙන්න ඕන. තමන්ම කතා කරලා. ඒ තමන් අත්ත දත්තං අභිඤ්ඤා තමන්ගේ මූලික පරමාර්ථය හොඳට දැනගෙන සදත්ත පස්සෝසිය ඊස්වාර්ථය සඳහාම යෙදෙන්න කියනවා. ඊස්වාර්ථය යෙදෙනවා කියන්නේ බුදුහන් වහන්සේ බුද්ධංගවලදී කියන්නේ බුද්ධංග භාවිතා කරනවා කියන්නේ මෙත්තා කන්නාමුද්ද උපේක්ෂා භාවිතා වෙනවා. ඒ අර කරුණා පිළිබඳ ගැටලුවට අද දේශනාවේ අපි සමහර දෙදී මේ තථාගතයන් වහන්සේගේ සූත්‍ර දේශනාව අපි යොදාගා පත්තේම සමාධිසාරක නොවන්නට ඉගෙන ගන්නමු කියන එක. ඒක තමයි ප්‍රධාන කාරණේ. මොකද පහුගිය සතිවල අපි ගොඩක් කතා කළ නිසා එගෙන. අටකනාගර සූත්‍රය, මාළුක්ඛ සූත්‍රය ඊට පස්සේ අපි චිත්තවිසුද්ධිය ගැන කතා කරනකොට ඒගෙන ඒ නිසා ආනන්ත්‍රි කියන වචනෙත්ද පාවිච්චි කර බොහොම හොඳයි. ඒක විපස්සනා මූලිකව මේක තේරුම් ගන්න පුළුවන් කියන එකට අපි ටිකක් හිතලා බලමු. එච්චරයි. ඒක අවසාන නිගමනයක් කරගන්න නෙවෙයි බුදුහාමුදුරුවෝ ඒක දේශනා කරනවා. අපි ලෙඩ වෙච්ච ඇත්ත කියලා හිතමු. අපි ආශ්‍රජහන්ට වඩා ඩයග්නොස් කරගන්නේ අපි මේ මරණය කියන එක එනවා කියලා. ඒකෝට අපි ආශ්‍රජහන්ට වගේ උනන්දු අපි තරින්න අපි ලෙඩ නැහැ කියලා. ඒ වගේ ඒකෙන් අපි හිතමු සම්මා සම්බුදු සරණ කොච්චර හොඳ කල්‍යාණ මිත්‍රයෙකු තුනහම කියලා හිතනවා. චාර්ජ් වෙනවා අපි බැටරි චාර්ජ් කරගන්න. සම්මා සම්බුදු සරණ තථාගතයන් වහන්සේට නමස්කාර වේවා. අපි සිත් පිරිසිදු පිවිතුරු නිර්මලයි උතුම් පැතුම් රසක් කරමු. දළුවත් මහත්මාගේ මාර බන්ධන අඩුවේවා කියලා ප්‍රාර්ථනා කරමු මුලින්ම. අපේ සිත් පිරිසිදුයි පිවිතුරු නිර්මලයි පිරිසිදු සිතින් කියන දෙහම පෙතුම් අධිෂ්ඨානම් නිෂ්ඨ සිද්ධ වීමට කඩ වැඩි. මේ ජීවිතේ මේ භවයේ මේ නාම රූපත්වය ලබන්නට උදව් කළ කාන්තාව කායික හා මානසික වශයෙන් සුපත්ව ලබත්තා. පියානන්ද පරුමු යහපතම දකිත්තා. පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වේවා. ඉදිරි දිවමක තවදුරටත් භාග්‍ය සම්පන්න වේවා. මේ වන්දනීය ගෞරවනීය තථාගතයන් වහන්සේ අපට කියා දුන් මේ උතුම් දේ අවංකවම අපි හැප්පෙනවා, වැටෙනවා, හොඳටම වැටෙනවා, අමතක වෙනවා, ඒක තමයි. යලි යලිත් මතක් කරලා දීලා අපි උන්වහන්සේගේ ගමන් මාර්ගයේ තව තියෙන වෙන්නට අපිට අවස්ථාව ලැබීවා. කල්‍යාණ මිත්‍රයන්ම අපට හමු වේවා, කල්‍යාණ මිතුරියන්ම අපට හමු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වන්දනීය ගෞරවනීය තථාගතයන් වහන්සේටත් මේ මාර්ගයේ ගමන් කළ උත්තමයන් උත්තමාවියන් සාරිපුත්ත මොග්ගල්ලාන අතිත්තමයන් ධම්මදින්නා වෙන උත්තමාවියන් මේ හැම දිනාටම කෘතඥතාව පුරුක නමස්කාර වේවා. සම්මා සම්බුදු සරණයි. සත් සම්මතමුසර්ණයි. සාදු සාදු සාදු තෙරුවන් සරණයි. සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තරණයි.